හැමදෙනාටම දරුවන් සරණයි අධ්‍යාපනයේදී හැමදෙනාම ශ්‍රවණට සිසිලස ධම් ප්‍රචාර සේවාව සපවන සජීවි ධර්ම සාකච්ඡාවට ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. අද සතියේ අඟහරුවාදා දවසයි 2017 වර්ෂයේ ජූලි මාසයේ 4 වෙනිදා අද දවසට අපි යොදාගත්තා අපි ඊයේ දවසට සංකම් කරගත්තු ධර්ම දේශනාව. පූජ්‍යපාද කාර්යකම මහින්ද සාර ගෞතම ස්වාමීන් වහන්සේ අද දවසේදී අප සමග එකතු සිටිනවා අපට කතාගත ධර්මයේ පරිපාලිතල දෙන්න. ඉතින් අද අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන සූත්‍ර දේශනාව ශ්‍රවණ සිද්දේක වෙබ්බඩේදී අපි ප්‍රචාරය කරා. අපිත් පුරා කල්යන් මිත්‍ර සංගයේ ලකින් නැති සමාලය කියවන්නත් ඇති. කෙසේතත් අපි ගෞතම ස්වාමීන් වහන්සේගෙන් මේ දේශනාව ආගෙන ඒ අනුව අපි ධර්ම සාකච්ඡාවට එළඹෙමු. දේශනාවෙන් නමුතු එහෙමනම් මම අදවසේදී සම්බන්ධ වෙන සියලුම කල්යන් මිත්‍රයන් වෙනුවෙන් පූජ්‍යපාද කාර්යකම මහින්ද සාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙපා නමද නමස්කාර පූර්වකව මෙම සම් සභා මණ්ඩපයේට පිළිගන් ලැබෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප කිරියන් කම්පාවෙන් පතාගත ධර්මයේ අද දවසේදීත් අපට පහදා දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැම දිනාටම. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. දීගා ජාගරතෝ රත්ථේ දීගං සම්තස්ස යෝජනං ඊගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. ලෝපුරා සිටින ශ්‍රද්ධාකාමී ධර්මකාමී සියලුම කාරණක පින්වතුනි, ඔබ හැම දිනාටම මේ ධර්ම දේශනාවට අහම්කන් දීලා ඒ ශක්තියෙන් සම්මා දිට්ඨිය පහළ වෙලා සසර දුකින් නිදහස් වෙන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද දින අපට තියෙන සූත්‍රය අංගුත්තර නිකායේ පංච වර්ගයේ දුෂ්චරිත පංචක නිපාතයේ පංච වර්ගයේ 905 දුෂ්චරිත වර්ගයේ ශීලතික සූත්‍රයේ තමයි අපට අද දේශනාව හැටියට යෙදিলা තියෙන්නේ. ඒකේ තියෙන තේරුම මම මේ පින්වතුන්ට සරලව පැහැදිලි කරනවා කෙටියෙන්. මේ ශීවතික සූත්‍රය කියලා කියන්නේ, මේ ශීවතික සූත්‍රය කියලා කියන්නේ සෝහනට කියන සමත් තමයි මේ ශීවතික කා කියලා කියන්නේ. බුදුහාමුදුරේ දේශනා කරනවා මේ ශීවතිකහක් කියනවා කියලා. ඒ ශීවතිකායේ තියෙන ආදීනව පහ ශීවතිකා කිව්වේ සොහොනට කියලා මම කිව්වා. ඒ සොහොනේ තියෙන ආදීනව පහ තමයි මේ අපවිත්‍රය, දුගඳය, පිය සහිතය, ඒ වගේම භයානක අමනුෂ්‍යයන්ගෙන් පිරලා ඉන්නේ, පිරලා ඉන්න වාසස්ථානය. ඒ වගේම බොහෝ දෙනාට වැළපීමට හේතු වෙන ස්ථානයක් මේ සොහන කියන්නේ. පෙර පින්වතුනේ මේ ඉස්සර වලලන්නේ මිනිස්සෙක් නැතුණහම කලාවක් අද්දර තියෙන සොහනකට ගිහිල්ලා දානවා. ඒ සොහනේ සත්තු එහෙම ඇවිල්ලා ආහාරයට ගන්නවා ඒ මලමිනි. ඒ අනුවයි මේ කියන්නේ. මේ කාලේ සමහර රටවල තියෙන්න පුළුවන් මේ බඳු තත්ත්ව. කොහොම වුණත් මේ සොහොනක තියෙන ආදීනව පහ තමයි මේ බුදුහාමුදුරු සඳහන් කළේ. ඒ වගේමයි බාලයාගේ, බාලයා කියලා මෙතන මේ හඳුන්වන්නේ සොහොනේ, සොහොන වගේම ආකල්ප තියෙන සොහොන තුල ඉන්න උද්දලෙක් වගේ උද්දලෙගේ ලක්ෂණ ගැන මෙතනදී බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරනවා. කොහොම උද්දලෙක්ද මේ උද්දලයා සොහොන වගේ කියන්නේ? කාය දුක්කරකෙන් යුක්තයි. එහෙම නැත්නම් කයෙන් අපවිත්‍ර කර්ම කරනවා. අපවිත්‍ර කාය කර්ම කරනවා. ඒ වගේම අපවිත්‍ර වාක් කර්ම කරනවා. ඒ වගේම අපවිත්‍ර මනස් කර්ම කරනවා. මෙන්න මේ පුජ්‍යලයාටත් අර ඉහත සඳහන් සෝහනේ උපමාව ඇතුළත් කරලා තියෙනවා. ඒ සෝහනේ ආදීනව පහක් තියෙනවා වගේ මේ පුජ්‍යලයාටත් ආදීනව පහක් තියෙනවා. පළවෙනියෙන්ම සඳහන් කළා මේ සෝහන අපවිත්‍රයි කියලා. එතකොට අපවිත්‍ර කාය කර්ම ඇති, අපවිත්‍ර වාක් කර්ම ඇති, අපවිත්‍ර මනෝ කර්ම ඇති මේ පුජ්‍යලයා අපවිත්‍රයි. පිරිසිදු නෑ. ඒ වගේම දෙවෙනි කාරණේ තමයි, පළවෙනි කාරණේ අපවිත්‍රයි, දෙවෙනි කාරණේ දුගඳ හමනවා. අපවිත්‍ර කාය කර්ම තියෙන, අපවිත්‍ර වාක් කර්ම තියෙන, අපවිත්‍ර මනෝ කර්ම තියෙන තැනත්තාගේ ගැන සමාජයේ පැතිරෙන්නේ අපවිත්‍ර වූ නැත්නම් අපකීර්තියට පත් වූ හඩක් තමයි ඔහු ගැන ලෝකයේ පුරා පැතිරෙන්නේ. ඊළඟට තුන්වෙනි කාරණේ, අපවිත්‍ර කාය කර්ම ඇති, අපවිත්‍ර වාක් කර්ම ඇති, අපවිත්‍ර මනෝ කර්ම ඇති මේ පුජ්‍යලයා ගුණවත් වූ, සිල්වත් වූ, හොඳ යහපත් උදවියේ ඉදිරියේ හැමතිස්සෙම බියට පත් වෙලා ප්‍රසපතට යනවා, හැකිලෙනවා, නිර්භයව මූණ දෙන්න බෑ ඒ අයට, ඒ බිය ඇති වෙනවා. ඒ වගේම මේ අපවිත්‍ර කාය කර්ම ඇති, වාක් කර්ම ඇති, මනෝ කර්ම ඇති තැනැත්තාට ජීවත් වෙන්න වෙන්නේ සොහොනේ නිතරම යක්කු වැඩිපුර ගැවෙනවා. මොකද ආහාර හොයාගන්න ස්ථානයක් තමයි ඔය සොහොන කියන්නේ යක්ෂ කණ්ඩායම් වලට. ආන්නේ යක්ෂයෝ වගේ පින්වතුනේ මිනිස්සු තමයි ආශ්‍රය කරන්නේ, තමාගේ ආකල්ප වලට ගැළපෙන මිනිස්සුම තමයි ආශ්‍රය කරන්න සිද්ධ වෙන්නේ. ඊළඟට හතර පස්වෙනි කාරණේ හැටියට මේ අපවිත්‍ර කාය කර්ම ඇති, වාක් කර්ම ඇති, මනෝ කර්ම ඇති මේ පුජ්‍යලයාට, පුජ්‍යලයාව කිසි කෙනෙක් ආශ්‍රය කරන්න කැමති නැහැ ගුණවත් උදවිය. ඒ කියන්නේ සිල්වත් ගුණවත් උදවිය මේකේ සඳහන් කරනවා විශේෂයෙන්ම සබ්‍රහ්ම ස්වරූප කියලා කියනවා. ඒ කියන්නේ මේ සිල්වත් ගුණවත් උදවියට තමයි මේ මෙහෙම කියන්නේ. ඒ සිල්වත් ගුණවත් උදවිය මේ පුජ්‍යලයා ආශ්‍රය කරන්න කැමති. මෙන්න මේ කතාවට සමාන ගාථාවක්, මේ සූත්‍රයට සමාන ගාථාවක් තමයි මම මුලින්ම පටන් ගන්නේ. දීගා ජාග රතෝ රත්ති, නිදි මරණ පුජ්‍යලයාට රාත්‍රිය දීර්ඝයි. දීගා ජාග රතෝ රත්ති දීගං සන්තස්ස යෝජනා, වෙහෙසට පත් වෙච්ච පුජ්‍යලයාට යොදුන දිගයි. දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානත, මේ සද්ධර්මය පිළිබඳව නොදන්නා, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය පිළිබඳ නොදැන කයෙන් වචනයෙන් කයෙන් අපිරිසිදු අපවිත්‍ර කටයුතු කරන කාර්යයන් කරන, වචනෙන් අපවිත්‍ර කාර්යයන් සිද්ධ කරන, මනසින් අපවිත්‍ර කාර්යයන් සිද්ධ කරන බාලයාට සංසාරය අපි දීර්ඝයි කියලා කියනවා. මෙතනදී අපි පොඩ්ඩක් දැන් මුලින්ම ගමු මේ අපවිත්‍ර කාය කර්ම, වාක් කර්ම, වචි කර්ම, මනෝ කර්ම කියන තුන වෙන් කරලා අපි හඳුනාගමු. මේක සිටියෙන් කියනවා පස්පව් දස කුසල් කියලා කියනවා. අපි යම්කෝ මෙහෙම කයින් කෙරෙන අපවිත්‍ර කාර්යයන් කුමක්ද? කයින් කෙරෙන අපවිත්‍ර කාර්යයන් තමයි සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වරදවා හැසිරීම, පුරුකීම, කාමයේ වරදවා හැසිරීම, මත්පැන් පානය, මේ හතර. මේක තමයි අපවිත්‍ර කාය කර්ම. එවතත් කියනවා සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වරදවා හැසිරීම, මත්පැන් පානය. අති අපවිත්‍ර වාක් කර්ම කියන්නේ බුරු කීම, කේලාම් කීම, පරුප වචන කීම, සම්ප්‍රප්ලාපය. අපවිත්‍ර මනෝ කර්ම කියන්නේ පින්වතුනි ලෝභය, ද්වේෂය, මෝහය නැත්තම් ditthya, මිත්‍යා දෘෂ්ටිය හැටියට හඳුන්වනවා. මෙන්න මේ විදිහට තමයි මේක කෙල ගැහෙන්නේ. එතකොට දැන් අපි හිත යොමු කරලා බලමු මේකේ මේ දුකඳ හමනවා කියලා කිව්වා. අපිරිසුදුයි. අපවිත්‍රයි කියලා මම කිව්වා. මේ කාය කර්ම, මනෝ කර්ම, වාක් කර්ම කරන තැනත්තාගේ ජීවිතේ ඉතාම අපවිත්‍රයි කියලා කිව්වා. පිරිසුදු නැහැ. එතකොට අපි බලමු මේ පුජ්‍යලයාට ලැබෙන ප්‍රතිඵල, මේ පිරිසුදු නැති කමෙන් ලැබෙන ප්‍රතිඵල තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මෙහෙම. මේ පිරිසුදු නැති පුජ්‍යලයාට ඇති වෙන ප්‍රතිඵල. මේ පින්වතුන් අහලා තියෙනවා ගති සම්පatti, උපති සම්පatti, ඒ වගේම කාල සම්පatti, ප්‍රයෝග සම්පatti. ඒක අනිත් පැත්ත තියෙනවා ගති සම්පatti, උපදි සම්පatti, ඒ වගේම කාල ගති විපatti, ගති විපatti, උපදි විපatti, කාල විපatti, ප්‍රයෝග විපatti කියලා කියනවා. මේ ප්‍රයෝග විපස්සී ගණයේ තමයි මෙන්න මේ පුද්ගලයා මේ ගොඩනගාගන්නේ. ඒ කියන්නේ ප්‍රයෝග විපස්සී කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ විපතට හේතු වෙන විදිහේ ප්‍රතිපදාවක් මේ පුද්ගලයා ගමන් කරනවා. ඒ ආදීනව හරියම බයానක. ප්‍රයෝග විපස්සී කියලා කියවෙන තැනද කිව්වේ එයා අරකියාපු පස්පව් දස කුසල් මේවා සිද්ධ කරමේ තමන්ගේ ලැබපු වහිනා මිනිස් ජීවිතය හිරිහීමට හේතු වෙන විදිහට මඟ පාදා ගන්නවා. මොන්ටි කතාවක් කියනවා. කොසල් රජුරෝ දිනක් වීදි සංචාරී යනකොට මේ කොහොම කාමයට බර පුජ්‍යලයේ මේ කොසල් රජුරෝ කියනවා. ඉතින් මේ කාන්තාවක් දැකලා මේ හිතේ සන්නහාවක් හැදෙනවා. ඒ පාර මේ පොසොල් රජුරු හොයලා බලනවා මේ පුජ්‍යලයා මේ කාන්තාව විවාහකද අවිවාහකද කියලා හොයලා බලලා දැනගන්නවා අවි විවාහකයි කියලා. ඒ ගමන එයාගේ ස්වාමියාට මේ වැඩක් බාර දෙනවා. මෙන්න මේක කරලා ගෙනත් දුන්න නැත්තම් මම ඔබව මරනවා කියලා කියනලා දුන්න නැත්නම් ඔබ මරණවා කියලා කියනවා. ඒ මොකද්ද යාට දෙන කඩු කුල් මල් සහ අරුණුවන් නැති තමයි ගේන්නේ කියන්නේ. ඒවා තියෙන්නේ නාගලොවේ. ඒ ගමන මෙයා කල්පනා කරනවා මේක කොහොමද තේරෙන්නේ කියලා. ඒ ගමන ගෙදර ගිහින් කල්පනා කරලා කෑම සූදානම් කරගෙන ගිහින් දුගියෙකුට දාන දීලා තව කෑම ටිකක් ගෙහින් ගංගානම් ගඟට දාලා ප්‍රාර්ථනා කරන මම මෙහෙමදු පින්කමක් කළා. මේ දිනේ ආනුභාවයෙන් මට කඩුපුල් මනෝයි අරුණුවන් නැති කෙසේ හෝ ලබා දෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ප්‍රාර්ථනා කරපුවාම නාගලෝයෙන් ඒ නාගරාජයේ මහලු වෙසක් වවාගෙන මේ වගේ නල දුන්නාම රජුරවන්ට ලැබෙන්න සලස්වනවා. එදා රාත්‍රී අර එයාගේ තණ්හාව ඉවර නොවුනට හිතේ තණ්හාව ඉවර නොවුනට දැන් මනෝ දුෂ්චරිතේනේ මෙයාගේ හිතේ පහළ වෙලා තියෙන්නේ. මනෝ දුෂ්චරිතේ ඉවර වෙලා නැහැ කල්පනා කරත්‍රේ ඉන්නකොට රාත්‍රී ධාමයේ ඇහෙනවා කෙනෙක් ශබ්දයක් ඇහෙනවා. මේකෙන් බය වෙනවා. බුදුහාමුදුරන්ට ගිහින් කියනකොට බුදුහාමුදුරු කියනවා මහරජ ඔය හතර දෙනා කරුම හතරක් කියන්නයි ආවේ අපායේ ඉඳලා. ඒ අපාය තමයි යා ඉන්නේ මේ වෙනකොට මේ කට්ටිය ලෝකුඹ නිරයේ ඉන්නේ. මේ ලෝකුඹ නිරයේ ඉඳලා තමයි මේ ඇවිල්ලා මේ ශබ්දයක් දැම්ම ශනිකව උඩට එන්න අවස්ථාවක් ලැබිලා ලෝකුඹ නිරයේ 60,000ක් අවුරුදු ඒ නිරයේ ආවිෂවලි 60,000ක් අවුරුදු තැහි ඉන්නේ පොය පෙර භවයක ඈත භවයක සිටවරු හතර දෙනේ. ඒ හතර දෙනා කියන්නේ මම අපි ඒ සම්පත් ලැබපු වෙලාවේදී අපි කාය දුෂ්කරයෙන් යුතුව හිටියා. කයෙන් අපිරිසිදු වුණා. වචී දුෂ්කරයෙන් යුතුව හිටියා. වචනෙන් අපිරිසිදු භවයට පත් වුණා. මනෝ දුෂ්කරයෙන් යුතුව හිටියා. මනසෙන් අපිරිසිදු භාවයට පත් වුණා. ඉතින් මේ අපිරිසුදු භාවයට පත් වෙන විදිහ තමයි කටයුතු. මේ අපිරිසුදු භාවයේ ප්‍රතිඵලය අපි දැන් මේ 60,000ක් අවුරුදු අපායේ ආවිස වලින් අපි මේ දුක් විඳිනවා මෙහෙට වෙලා තව කොතෙක් කල්යයි දන්නේ නැහැ ඉක්කොදේ. අන්න උපදි සම්පත්‍ති, ගති සම්පත්‍තිය තරක් වුණා පිටත. දැන් මෙයාට මේ ගති සම්පත්‍තිය මේකත් ඉස්සර නරක් වුණා. දැන් උන් ප්‍රතිඵලය කච්චියට සිද්ධ වෙන්නේ ගති සම්පත්‍තියේ ප්‍රතිඵල තමයි ගති විපatti වර්ධනා ගති විපatti එය ඇති කරගත්ත ගති විපattiේ ප්‍රතිඵල තමයි මේ කට්ටියට අපායට ගිහිල්ලා ඉපදුනාට පස්සේ ඉපදෙන ස්ථාන. පෙර සංසාරේ කරපු අකුසල් පවා ඇදි ඇදි එනවා. විපාක දී ගන්න බැරි වෙච්ච ඒවා පවා ඇදෙනවා එතෙන්න ගියාට පස්සේ. කොතෙක් කල් එහෙම දුක් විඳින්න වේද දන්නේ නැහැ. බුදුහාඳුර උගන්වන අංගුත්තර නිගායන මම දකින්නේ මහණෙනි අපායේ උපන්න කෙනා නැවත අපායේ ඉපදෙනවා මිස උඩට එනවා මම දකින්නේ නැහැ. ඒකට බලන්න පින්වතුනි බුදුහාමඳුරන්ගේ මේ දිවසට අසු වෙන ජාති දේවල්. දැකපු දේවල් මේ සත්‍යයට වෙන විපස්සය. ඊළඟට ඒ දුකට පත්වෙච්ච මේ බුද්ධලයා මේ විපතට පත්වෙච්ච පුද්ගලයා දෙලෙස විපතට පත්වෙච්ච මේ පුද්ගලයා ගොඩ එන්නේ කොයිතරම් කාලයක් ගිහිල්ලාද දැන් අර සිටුවරු හතර දෙනෙක් සාමාන්‍ය අය නෙවෙයි සිටුවරු වෙලා ඉපදෙන්න අති දීර්ඝ කාලයක් මහන්සි වෙන්න සිද්ධ වෙනවා. සිටුවරු වෙලා ඉපදෙන්න අති දීර්ඝ කාලයක් පින්කම් කරගෙන මහන්සි වෙන්න වෙනවා. ඒ සම්පත් සියල්ලම නැති වුණා මේ අපේ සුභාවයේ නිසා කායික. ඊළඟට මොහොන්ට මානසික වශයෙන් සුවයක් ලබා ගන්න බෑ. දෙවි දෙවි පිච්චි පිච්චි ඉන්න වෙනවා. තමන්ටම තමන්ගේ හෘද සාක්ෂිය චෝදනා කරනවා. නුඹ කාය දුෂ්කරයෙන් යුක්තයි, වාචී දුෂ්කරයෙන් යුක්තයි, මනෝ දුෂ්කරයෙන් යුක්තයි කියලා නැවත නැවත සිහිපත් කරලා දෙන්නේ චිත්ත වීති ගමන් කරන්නේ ඔහුගේ මනෝ චිත්ත වීති එව්වම ගමන් කරනවා. ඒකට පුංචි මං උදාහරණයක් කියන්නම්. ඒක අම්මා කෙනෙක් බොහොම මහන්සියලා දරුවෝ හදාගෙන මේ බොහොම මහන්සියලා එකම දරුවයි හොද්දට උගන්වලා හොඳ තනතුරක් ලැබලා තියෙනවා. ඉතින් මේ අම්මා බොහොම හොඳ ගුණ යහපත් කියලා දරුවෙක් ප්‍රසාද නැගලා දුන්නා මේ පුතාට. මේ පුතාට නංගලා දීපුවම පින්වතුනි මේ අම්මා සාර බන්දලා දුන්නු දුව හරියට හිරිහැර කරනවා. කොච්චර ආදරෙන් කරුණාවෙන් මේ දරුවට කතා කළත් ඒ දරුව ඉරිහෙර කිරීමයි කරන්නේ. ස්වාමියා අපහම ස්වාමියාට කියනවා මේ අම්මා මට ඉරිහෙර කරා කියලා තමයි කියන්නේ. ඉතින් දවසක් අම්මට ගහලා. ගහපුවාම ඉතින් අර ස්වාමියාත් අම්මට ඇත්ත නේ දැන් මේ බිරිඳක පැත්ත අරගෙන මේ සැරේ. අන කාමයේ ඇලුනහම තියෙන තත්ත්ව තමන්ගේ අම්මගේ ಗುಣ පවා යටපත් කරන තැනට හිත දූෂණය වෙලා අකුරුතඥ වෙලා පහත් මානසික තත්ත්වයටපත් වෙලා මහත්මා ගති ಗುಣවජ්‍යති සම්පූර්ණ යටපත් වෙලා කාමෙන් ලෝභයෙන් තුරුනහම ඒ හිත ඊට පස්සේ මේ පුජ්‍ය මේ අම්මව රෝහලට අරගෙන ගිහිල්ලා ඉතින් යමින් ගමනුත් මේ අම්මා කියලා තියෙන අනේ පුතේ මගේ පුතා මේ අපේ පුතාව රැක ගන්න ඕනේ හොඳට සමගියෙන් ඉන්න ඕන ඔය විදිහේ තමයි කීකෙන්නේ. රෝහලට ගිහින් රෝහලේදී දරුවෝ කරලා තියන්නේ වෙනත් බොරු නම් දීලා නැවත ගෙදර ගිහින්. ගෙදර ගිහිල්ලා පින්වතුනේ මේ කට්ටියට සද්ද නැතුව ඉඳලා නමුත් සතිය හමාර යනකොට මේ කට්ටියගේ හදවත පිච්චෙනවා. දැවෙනවා. කාගන්න බෑ. මොකද්ද දෙවිල්ලක් ඇතුළතින් එළියට එනවා. දෙන්නම කතා වෙලා ඉන්නම බැරුව ගිහිල්ලා අම්මා බලන්න සති දෙකකට පස්සේ. ඉතින් බලනකොට අම්මා නැති වෙලා මේ රෝහලේම වල දාලා සතියක් වෙනවා. ඉතින් මේ කට්ටිය ගෙදර ඇවිල්ලා දැන් කන්න බෑ දෙවෙනවා පිච්චනවා කල්පනා කරනවා. දැන් අන්න පින්වතුනි හිතෙන් අපිරිසුදු වෙලා කිලිසි වෙලා දැන් ඔවුන්ගේ හිතෙන් ඔවුන්ට දඬුවම් දීලා. ඔකට කියන හෘද සාක්ෂිය කතා කරනවා කියලා පුද්ගලයා. දැන් පීඩා විඳ විඳ විඳ විඳ විඳ විඳ ඉන්නේ. ඒ ගමන මෙයා පෙරෙම තන මාස 6කට පස්සේ ගිහිල්ලා ආමඳුරු නමක් හම්බෙන්න ගිහිල්ලා එල්ලා කරපු වැරද්ද කිව්වා. කරපු වැරද්ද කිව්වා. කියලා ඉවර වෙලා අනේ ස්වාමීනි අපිට මේෙන් බේරෙන්න ක්‍රමයක් නැහැ. පුළුවන්. බේරෙන්න තියෙන ක්‍රමය තමයි ඔබ ගිහිල්ලා ඉස්සල්ලා පුහුරුවන් ඉදිරියේ සමාව අරගෙන අම්මා වෙනුවෙන් Tamanta හැකි පමණින් හැමතිස්සෙම පින්කම් කරන්ද ක්‍රමයෙන් ක්‍රමයෙන් ගුණය දියුණු වෙනකොට ගුණය ගුණපැත්ත සම්‍යක් ප්‍රතිපදාවෙන් යුතුව මනස කටයුතු කරන්න පටන් ගත්තාම මනසින්ම ඕක නිමලදායි කියලා කිව්වා. මනසින්ම නිමලදායි කියලා. එතකොට බලන්න පින්වතුනි මේ හෘද සාක්ෂිය නැත්නම් ඇතුළ අපිරිසුදු කරනකොට දැන් ඒකත් කාය දුෂ්කරිතයෙන් යුක්තයි වචී දුෂ්කරිතයෙන් යුක්තයි අම්මට හිරිහැර කළේ එහෙමනේ. මේ ලෝකයේ බුදුහාමඳුරුහා සමානයි මේ අම්මා තාත්තා. හිරිහැර කරපුවාම අන්න ලැබිච්ච දඬුවම්. ඇඟට පිටින් මහත්මා ගති තියෙන්න පුළුවන්. හොඳට ඇඳලා පැනඳලා ඉන්න පුළුවන්. නමුත් හදවත මේ හොඳට පිරිසුදුව ඇඳලා පැළඳලා ඉන්න මාන තත්ත්වයක් නෙවෙයි කියන්නේ. ජර්මන් වල එක ක්‍රිස්තියානි කෙනෙක් තමන්ගේ අම්මා දුක් විඳිනවා කියලා මේ මෙයා ඉතින් අම්මා හරියම අසාධ්‍ය තත්ත්වයක ඉඳලා තියෙන දුක් විඳිනවා කියලා අම්මට පිස්තෝලෙන් වෙඩි තියලා මරලා තියෙනවා. මේ අම්මට සුබයක් ගෙනත් දෙන්න කියලා තමයි මේ කටයුත්ත කළා තියෙන්නේ. නමුත් සිංහතුනි මේ පුද්ගලයාගේ ඒ අම්මගේ ආදාහන කටයුතු කරලා ඉවර වුණා. හිස දැවෙනවා දැවෙනවා දැවෙනවා. නොකඩවාම දැවෙනවා. අවුරුදු දෙකක් දැවෙනවා. සුව වෙන්නේ නැහැ. දැන් අම්මට හොඳක් කරන්න කියලා ගියේ. නමුත් අම්මට හොඳක් කියලා කියවට එතන ද්වේෂසහගත සුඛයෙන් තමයි ඒ අපරාධය කරලා තියෙන්නේ. මිත්‍යා කල්පනාවෙන් යුතුවයි ඒ අපරාධය කරලා තියෙන්නේ. මනෝ දුෂ්කරිතයෙන් යුක්තයි. එතකොට කාය දුෂ්චරිතයෙන් යුක්තයි මැරුව කෙනෙක්. ඉතින් ඕකට ලංකාවේ ප්‍රභූවරේ හම්බලා එයා කියලා තියෙනවා මෙන්න මෙතන ඉඳලා මගේ හිත ධනවා ධනවා පපුව ධනවා ධනවා නතර වෙන්නේ නැහැ. ඒ ගමන කිව්වා ඔබ හොදක් කරනවා කිව්වට හදවතට නැත්තම් ධර්මයට යුක්තියට සත්‍යයට ඔය වැඩේ එකඟ නැහැ. එකඟ නැති දෙයක් ඔබ කළේ ධර්මයට යුක්තියට සත්‍යයට විරුද්ධ වෙන දෙයක් ඔබ කරලා තියෙනවා. වාගේ කිරීමේ දඬුවම් ඔය ලැබිලා තියෙන්නේ. තේරෙන්න බෑ ඔකට. ඔකට පුළුවන් තරම් හොඳ කටයුතු කරන්න. වරෙන් වර උදේ හවස් සමාව ගැනීම සිදු කරන්න. මගින් මේ වෙච්ච වැරද්දට කියලා. ඔන්න පින්වතුනේ මේ මනෝ දුෂ්චරිතය, මේ කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය එහෙම නැත්නම් මේ අපිරිසුදු භාවය. අපිරිසුදු භාවය තමයි සුවයක් නෙමෙයි දුකක් දෙනත්. ඒ වගේම අපවිත්‍ර කාය කර්ම, මනෝ කර්ම, වචී කර්ම වලින් යුතු පුද්ගලයාට ඊළඟට මොකද වෙන්නේ? සමාජයේ විශාල අප්‍රසාදයකට පත් වෙන්න හේතුව. අප්‍රසාදයකට පත් වෙන්න හේතුව ඔහුගේ හඳ යනවා සමාජයේ පුරා. යන්නේ බොහෝම පහත් අපරාධකාරයා, ත්‍රස්තවාදී පුද්ගලයා, බේබදු පුද්ගලයා මේ විදිහේ නොයේක් නම් තමයි සැතරෙන්න පටන් ගන්නේ. ඔහු දකිනකොට, ඔහු ගැන කල්පනා වෙනකොට එන්නේ අනික් පුද්ගලයන්ගේ හිත් තුළ අප්‍රසාදයක්මයි දිගින් දිගටම ඇති වෙන්නේ. පොකොඩවාම ඇති වෙනවා. එහෙමනම් මේ නරක හඬක් යන මේ බඳු දේවල් ලෝකේ පුරාම තියෙනවා පිටත. හැම රටකම එහෙම අය ඉන්නවා. හැම ගමකම, හැම නගරේකම. ඒ වැනි පුද්ගලයෝ ඉන්නවා. ඒ පුද්ගලයන්ට යහපතක් නෙමේ හානියක්මයි සිද්ධ වෙන්නේ. ඒ විතරක් නෙමේ ඔවුන්ට නීතියේ පවා ඉඩක් නැහැ. සෑම විටම නීතියේ පවා ඇහැගහගෙන ඉන්නේ මේ පුද්ගලයෝ, පහත් පුද්ගලයෝ, මේ පුද්ගලයන්ගේ සමාජයක හිරිහැරයක් උපතක්මයි සිද්ධ වෙන්නේ කියලා ඔවුන් පිළිබඳ මහා පහත් හඬක් තමයි ගිහින්නේ. කිනතරම් නේ ඔහු ඊළඟට එතනින් පස්සේ එතනින් අතර වෙන්න මරණයෙන් පස්සේ ඉපදුනත් ඔහු මේ උපදි සම්පත්තිය හරීම නරක තැනකට පත් වෙනවා. උපදි සම්පත්තිය කියලා කියන්න පින්වතුනි, උපදි සම්පත්තිය කියලා කියන්නේ උපති විපත්තිය. උපදි විපත්තික් බවට පත් වෙනවා. ඒ කියන්නේ රූපයෙන් ලස්සන නැහැ. අංගයන් ගොඩක් අඩුයි. ඒ කියන්නේ පින්වතුනේ සමහර විට මොලේ අංග සම්පූර්ණ වැඩිලා නැහැ. ප්‍රේතෙක් වගේ ඉන්නවා අරකන්සල පෙරාගෙන. ඒ වගේම ඇස් හරියට නැහැ. ඒ වගේම අතපය හරියට නැහැ. මේ විදිහේ බොහෝම අවලස්සන ස්වභාවයක් එක. සමාජයේ කිසිම කෙනෙක් පිළිගැනීමකට පත් වෙන්නේ නැහැ. මේ සම්පත්තිය මේ ඇයට නැතුව යනවා. මේ විපතක් බවට පත් වෙනවා. ඕනතරම් බොහොම ලස්සන රූප තියෙන උස මහත ඉන්න අය ඉන්නවා. ඒ වගේම ගුණ නුවණ ඇති. ඒ අයට යණ යන පිළිගැනීම තියෙනවා. යණ යන නැවත නැවත ඉන්න කියලා කියනවා. ආරාධනා තියෙනවා. සංග්‍රහ තියෙනවා. අදත් කැම කාලය යන්න, හෙටත් කැම කාලය යන්න කියලා විදිහ සංග්‍රහ තියෙනවා පිටත. නමුත් මේ අයට කැම වේලක් සමහර විට දුගු කාලයකට නොලැබෙන තත්ත්වයක් තියෙනවා. ආගේ වගේ අසරණ තැනකට පත් වෙනවා. ඒකට මම පොඩි උදාහරණයක් කියන්නම්. උදාහරණ ඇතුළු මේ පැහැදිලි කිරීම තුළ මේ පින්වතුන්ට හොඳට හිත ඇතුළට පණේද ගමන් කරනවා. ඔය නුවර එක වෛද්‍යවරයෙක් ඉන්නවා, මිනිස් මෝහණය කරනවා. එක කෙනෙක් බෙල්ලෙන් පාත පණ නැතුව ගිහින්. ඉතින් කසාදක් දරපු කෙනෙක් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් මේකට බෙහෙත් දුන්නාට හොඳ වෙන්නේ නැහැ. මෝහණය කරලා බලනකොට පෙර භවයේ මේ පුජ්‍යලයා මත්යෙන් අලෙවි කරන්නෙක් බවට පත් වෙලා හිටියා. ඒ අලෙවි කරලා හරියට පින් කරලා තියෙනවා. ඒ නිසා මනුස්ස ලෝකේ නැවත උප්පත්ති ලැබලා තියෙනවා දින නිසා. හැබැයි අර අලෙවි කරලා ජීවිත විනාශ කරපු එකේ දඬුවම හැටියට තමයි දෙල්ලෙන් පාත පණ නැත්තේ. පණ නැති එක. ඊළඟට එහෙම ජීවිත විනාශ කරපු එක පවුල් වල කොයි තරම්නම් එහෙම පණ නැත්ත්ට පත් කළද කියනවා. දරුවෝද ස්වාමියෝද ඒකට දරුවෝ දෙන්නාම පණ නැති දරුවෝ දෙන්නේ මන්ද බුද්ධික ඇවිදින්න බැරි දරුවෝ දෙන්නේ කන්න දුන්නා. කර්ම දායාද, කර්මය හරියට දායාද කරලා දෙනවා අපිට. හරියට කර්මයට වැරදීමක් නැහැ. මේ ලෝකයේ මේ උසාවි තියෙනවා. පහළම උසාවියේ ඉඳලා මැජිස්ට්‍රේට් උසාවිය දක්වා ඉහළම උසාවියට ශ්‍රේෂ්ඨ අධිකරණය දක්වාම උසාවි ගණනාවක් තියෙනවා. ඔය ඕනම උසාවියකින් කෙනෙකුට දේරෙන්න පුළුවන්. දේරෙන්න බැරි උසාවියක් තියෙනවා. මේ ලෝකයේ පවතින ධර්මතාවයේ නැමැති උසාවිය, මේ ධර්මතාවයේ නැමැති උසාවිය, ඒක සමග සම්බන්ධ උසාවිය. ඒ ධර්මතාවයේ සඳහන් වෙලා, සතහන් වෙලා තියෙනවා නියම කාලෙට නියම විදිහට ඇවිල්ලා දඬුවම ලබලා දෙනවා. කොච්චර ඈතට ගියත් හරියට නිකන් දන්වලක් කොච්චර දිග වුණත් මෙතනින් කරන්ට් එක අල්ලපුවාම මේ කරන්ට් එක යනවා ඈත. වගේ බව ගණනාවක් ඈත මේ කය අපිරිසිදු කාය කර්ම වාක් කර්ම වචී කර්ම මනෝ කර්ම සිද්ධ කරනවා දේ සිද්ධ කරන පුද්ගලයාට ලැබෙනවා. අන්න පින්වතුනේ මේ ධර්මතාවයේ වැරදීමක් නැහැ, වැරදින් නැතුවම දෙනවා ධර්ම. එතකොට මේ පුද්ගලයාට පින්වතුනේ ඉරිඳ දාලා ගියා. ඉරිඳ දාලා ගියේ පෞල් කී තරම් විනාශ කරන්න ඇද්ද මේ මස්තර පානේ. එතකොට අන්න පින්වතුනේ එයාගේ දරුවන්ට උපදි සම්පත්තිය හොඳ වුන්නේ නැහැ. එයාට උපදි සම්පත්තිය හොඳ වුන්නේ මහා විපතක් තමයි. කාත් කවුරුවත් අසරණ තැනකටපත් වුණා පිටත. එහෙමනම් පින්වතුනේ අපකීර්තියක්මයි ගලාගෙන යන්නේ. භවයෙන් භවය පවා මේ වාගේ විපත්ති දුක් පැමිණෙන්න හේතු වෙනවා. උපද සම්පත්තිය බොහොම නරක වුණා. උපදි විපත්තියක් බවට පත් වුණා පිටත. ඊළඟට පින්වතුනේ මෙයාගේ කියනවා මේ අපවිත්‍ර කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වලින් යුත් පුජ්‍යලයා හරියට නිකන් යක්ෂ ලෝකයක ජීවත් වෙනවා වගේ දැවෙනවා, පිච්චෙනවා පින්වත. ඒ කියන්නේ පීඩා විඳින්න වෙනවා. යක්ෂයෝ එකමයි ඉඳ වෙන්නේ. කොයි වෙලාවේ සමන්ට ඔහුගෙන් අනතුරු කැමනේ කියලාද? කොයි වෙලාවේ ඔහුට ඔහුගෙන්ම විපත්ති කැමනේ කියලාද? එක්තරා පිරිසක් පින්වතුනි මත්පැන් පානය කරලා කෑකෝ ගහන අතරදී ජස්තරයක් ඇති වෙලා අන්තිමට එකෙනෙන් ගහපුවාම එතනම හිටපු තමන්ගේ හොඳම මිත්‍රයාගේ ඔළුව ඇරිලා එතනම මරණයටපත්. අන්න පින්වතුනි ඔවුන්ට ඒ පුජ්‍යලයන්ට අවසානයේ දඬුවම් ඒ පුජ්‍යලයන්ගෙත් ලැබෙන. හොඳ පුජ්‍යලයන්ගෙන් දඬුවමක් ලැබෙන්නේ නැහැ. නරක පුජ්‍යලයකට හොඳ පුජ්‍යලයකින් දඬුවමක් ලැබෙන්නේ නැහැ. දඬුවම් ලැබෙනවා නම් ලැබෙන්නේ ඔහු හොඳ කෙනෙක් බවට පත් කරන දඬුවම් කරන වේදේකුයි මේ ලෝකේ සකස් කරලා තියෙන්නේ. දඬුවමක් ලැබෙනවා නම් ලැබෙන්නේ යම් ජීවිත හානියක් අතපය කැඩීමක් වෙන්නේ ඒ හා සමාන අපරාධ කරන කෙනෙකුගෙන් බඳුන වෙන කෙනෙක්ගෙන්. බොහෝ විට තමන් ළඟ මේ ඉන්න මිත්‍රයෝන්ගෙන් තමයි වෙන්නේ විපත් කරදර ජීවිතයක පැමිණෙන්නේ. ආය පිරිසක් එහෙම මේ මත්යන් පානය කරලා ඒ පිරිසම එකතු වෙලා තමන්ගේ යාළුවෙක් උඩ දාලා එක්කෙනෙක්වත් ඇල්ලුවේ නැහැ. ඒ කල්පනාව නැහැ. බිමට වැටුණා. සම්පූර්ණ කොඳු අටක කියලා බිඳුණා. අදටත් නැගිටින්න බැරුව ඇඳේම තමයි ඉන්නේ. ඕන බලන්නකො කොයි තරම්ද කියනවා නම් මේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම අපිරිසිදු වෙනකොට ඔහුන්ට ලැබෙන විපාක. ඔය අපි දන්නා ඒවා පින්නත. ලෝකේ බැලුවොත් ඔය පින්නතුන් සමහරු ඉන්නවා මෙතන රෝහල් වල වැඩ කරන අය. ඔය පින්නතුන්ට හොඳ අත්දැකීම් නැති රෝහල් වල වැඩ කරන අය. වෛද්‍යවරු ඉන්න පුළුවන්. ඒ අයට හොඳ අත්දැකීම් තියෙන්න පුළුවන් පින්වතුනි. මේ බැලුවොත් එහෙම පරීක්ෂා කරලා. අන්න එහෙම මේ අනිත් හැමෝටම තියෙන්න පුළුවන් එහෙම තමන් දැකලා තියෙන්න පුළුවන්. ඒ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වලින් අපිරිසිදු වෙච්ච පුද්ගලයන් එතකොට මේ විදිහට පින්වතුනි මේ යක්ෂ භූමියක ජීවත් වෙනවා හා සමාන තැනකට තමයි ඔවුන් පත් වෙන්නේ පිටත. මේ විදිහේ පාප මිත්‍රයන් ආශ්‍රය කළා. අජාසත් රජුරවන්ටත් එවැනි විපතක් සිද්ධ වුණා පිටත. අජාසත් රජුරවන්ට වෙච්ච විපත්තිය තමයි දේවදත්තර ආශ්‍රය කරලා අන්තිමට දේවදත්තර මේ පංසල් පවා හදලා දීලා ඒ දුෂ්ට ගතිගුණ දියුණු වෙන්න උදව් උපකාර කරලා තමනු දුෂ්ට ක්‍රියාවන් සිද්ධ කරා පියා මරණයට පත් කරලා විවිධ අපරාධ සිද්ධ කරලා අන්තිමට දේවදත්තර පොළොව පලාගෙන යනකොට පියාට පස්සේ මෙයාට නිින්ද යන්නේ නැහැ. ඉඳගෙන ඉන්න බෑ. ඒ විදිහේ පිච්චෙන්න පටන් ගත්තා පින්වත්. ඒ පිච්චෙනකොට කල්පනා කළා කොහොමද දැන් මම බේරෙන්නේ? මටත් මේ දේවදත්තරට උනා වගේම වෙයිද? අන්න පින්වතුනේ යක්ෂයෝ ආශ්‍රය කරලා යක්ෂ ධර්ම තමන්ගේ හිතට ඇතුළු වෙලා යක්ෂ සිටිවිලිම දිගින් දිගට පහළ වෙන තැනට පත් වෙලා එයාට වෙච්ච අසරණක. ඒ ගමන එක එක්කනා කිව්වා ස්වාමීනි මක්කලි ගෝසාල ආශ්‍රය කරන්න යන්න. නිගන්තනාත පුත් ආශ්‍රය කරන්න යන්න. ඔය විදිහේ එක එක්කනා ආශ්‍රය කරන්න යන්න කියනකොට ජීවක කිව්වා ස්වාමීනි මෙන්න මෙහෙම බුදුහාමුදුරු ඉන්නවා බුදුහාමුදුරු ආශ්‍රය කරන්න. ඔබේ තියෙන ඔය දුක සංසිඳවලා දෙයි කියලා. ඉතින් බුදුහාමුදුරුව ළඟට ගිහිල්ලා එක සූත්‍රයයි අහුවේ අහනකොටම අර දැවිල්ල පිච්චිල්ල නැවෙන්න ලැබුණා. උඹලා ගිහින් එයා ධර්ම ප්‍රතිපදාවට වැටුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අන්තිම නිරේත යන්න හිතපු එයා නිරේවල් දෙකකින් උඩට ආවා. නිරේන් ඒ අපායවල් දෙකකින් උඩට ඇවිල්ලා බේරුණා. නිදින්න තියෙන කාලය සෑහෙන්න අඩු කරගන්න පුළුවන් ප්‍රබලද. එහෙමනම් පින්නතුනි ඒ යක්ෂ ජීවිත වගේ තමයි ගත කරන්න වෙන්නේ මේ පාප ධර්මයන්ගේ අපවිත්‍රතාවයන්ගෙන් යුක්තව පුද්ගලයා. ඊළඟට පින්නතුනි මේ ප්‍රියශීලී පුද්ගලයන්ව ප්‍රතික්ෂේප කරනවා නිතර නිතරම ආවද මේ අපවිත්‍ර කාය කර්මයෙන් යුත් අපවිත්‍ර වාචී කර්මයෙන් යුත් අපවිත්‍ර මනෝ කර්මයෙන් යුත් ඒකට කියනවා ආරෝධනා වෙනවා කියන වැළපීම් සිද්ධ වෙනවලු ඒ අර ගුණවත් අයගෙන් අපෝ ඔය පුජ්‍යලයන් ආශ්‍රය කරන්න ආශ්‍රය කරොත් විපතකට වැටෙන දරුවන්ටත් කියන ඔය පුජ්‍යලයන් ආශ්‍රය කරන්න පවකච්චී ජීවිතය අඳුරක තමයි යන්නේ ඔකට ඒක බේරෙන්න බෑ සසර අඳුරක තමයි ගමන් කරන්නේ ආශ්‍රය කරන්න පාස්කේ ආන් ඒ තැනකට වැටෙනවා පින්වතුනි මේ අපවිත්‍ර කුජලෝ ආශ්‍රය කිරීම තුළ ඒ අය කරදරයකට වැටෙන නිසා ඒ ගුණවත් අය සිල්වත් ගුණවත් අය වහ වහාම මේ අපවිත්‍ර කුජලෝ ප්‍රතික්ෂේප කරනවා කොතනකවත් තමන්ගේ ආයතනයකට තමන්ගේ නිවසකට තමන්ගේ උත්සවයකට තමන්ගේ හමුවකට තමන්ගේ යම් යහපත් කටයුත්තකට මේ කිසිම දෙයකට පින්වතුනේ මේ සම්බන්ධ කරගන්නේ නැහැ මේ අපවිත්‍ර කාය කර්මයෙන් යුත් අපවිත්‍ර වාචී කර්මයෙන් යුත් අපවිත්‍ර මනෝ කර්මයෙන් යුත් පුජ්‍යලයාව කිසිම තැනක සම්බන්ධ කරගන්න ලැහැත්තේ නැහැ. ඔහු හැම තැනම කොන් වෙනවා පින්වතුනේ මේ මහා ගුණවත් උතුමන් ඉදිරියේදී. ඉතින් එතකොට එහෙමනම් මේ බාලයන් ආශ්‍රය කිරීම තුළ අඳුරකට දුකකට පත්වෙන බව දන්නා නිසා මේ මහා කල්යාණ මිත්‍රෝ වගේ වටිනා සිල්වත් ගුණවත්කම් වලින් යුතු පුජ්‍යලයෝ ඔවුන් ප්‍රතික්ෂේප වීමට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන් සංසාරයේ බොහෝම දුගී දුප්පත් උප්පත්ති ලැබලා බොහෝම ප්‍රභූ මට්ටමේ ගුණවත් මට්ටමේ අය ආශ්‍රය කරන්න උන්ට ලැබෙන්නේ නැතුව යන අපේකොට ලෝකේ ඕන තරම්ම ඉන්නවා ඒ විදිහේ රට රටවල් බැලුවොත් එහෙන් පින්වතුනි රට රටවල් වල පවා එක් එක් රටවල් තියෙනවා සමහර රටවල් වල ඉන්න අයට නීතියක් නැහැ ලෝකෙන් කොන් වෙලා ඉන්නවා ඒ රටවල් ඒ අයට ආධාරයක් නැහැ කන්න බොන්න හරියට නැහැ ඒ විදිහේ ඔය ඉතියෝපියාව වගේ රටවල් ඔය තත්ත්වයකට පත් වෙලා ඉන්නේ ඒ විදිහේ කාල විපත්ති වලට පවා ඔවුන් ගොදුරු වෙනවා කාල විපත්ති වලට පවා ගොදුරු වෙන දැන් ඔය කවුද මෙයා කවුද දෙව්දත්තර කියන පුජ්‍යලයව බුදු වෙනවලු ඒ බුදු වෙන වෙලාවේ සත්‍යේශ්වර කියලා බුදු වෙනවා ඒ බුදු උනත් මේ චරිතෙට ඇති වෙන ඉරනම තමයි කන්ද නැති බොහෝම වියලි කාලයක නියං කාලයක උපද්ද්‍රව ඇති කාලයක තමයි බුදු බව ලැබලා ඒ බුදු වෙච්ච වෙලාවෙම මේ තිරුණම් පානෝ කියන ඒ පසේ බුදු භාවයට පත් වෙනවා. ඒකෝට මේ විදිහට කාල විපත්ති වලට ඔහුම ගොදුරු වෙනවා. ඒ වගේම ඒ කාල විපත්ති වලට ගොදුරු වෙන්න හේතු වෙනවා. කාල විපත්ති කියපුවහම ගම් වතුර වලට අසු වෙන අය ඉන්නවා. ඒ වගේම නියම් සමයන් වලට අසු වෙන අය ඉන්නවා. භූමි කම්පා වලට අසු වෙන අය ඉන්නවා. ගිනි කඳු වලට අසු වෙන අය ඉන්නවා. ආන් ඒ වගේ විපත්ති වලට ඒ වගේම යුග ගැටුම් තියෙන තැන් වලට ආන් ඒවට අපු වෙලා නිතරම බීතියෙන් දුකෙන් හීඩාවෙන් විඳින ඒ තත්ත්වයට පත් වෙන අය බවට පත් වෙනවා හොඳ යහපත් ගතිගුණ වලින් යුත් හොඳ පරිසරයවල වල උප්පත්ති ලබන්න හම්බෙන්නේ නිර්භයව සතුටෙන් නිමිලා සැනසීමෙන් ඉන්න පුළුවන් තැනක උපත්දීනේ ලැබෙන්න ලැබෙන්නේ නැහැ පින්වතුනි. එතකොට ඒ කාල විපත්ති වලට පවා ගොදුරු වෙන පිරිසක් බවට පත් වෙනවා. මිත්‍රයෝ පමණක් නෙමෙයි හොඳ වාස භූමි පවා නොලැබී යන තත්ත්වයකට පත් වෙනවා. මේ කාය දුස්තරයෙන් යුතු කයින් අපිරිසිදු වෙච්ච, වචනින් අපිරිසිදු වෙච්ච, මනසින් අපිරිසිදු වෙච්ච පුද්ගලයා. එතකොට දැන් මේ පුද්ගලයෝ දෙස බලලා දැන් මේ පුද්ගලයෝ දෙස බලලා මේ පුද්ගලයෙක් ගැන කියන්නේ මේ එක පුද්ගලයෙකුට ඇති වෙලා තියෙන එක පුද්ගලයෙක් ළඟ තියෙන ආදීනවල ටිකනේ මේ පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ කයෙන් අපිරිසුදු, වචනෙන් අපිරිසුදු, මනසෙන් අපිරිසුදු පුද්ගලයාට තියෙන ආදීනව පහක් තමයි මේ විස්තර කරන්නේ. මම ඒක විවිධ පැතිකඩවල වලින් උදාහරණ සහිතව මේ ඉදිරිපත් කළේ. එතකොට මේ ආදීනව සහිත පුද්ගලයා පිළිබඳව ඉගෙනගෙන අපට පුළුල් ආදර්ශයක් ජීවිතේට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ආදර්ශය කියලා කියන්නේ හරි වටිනා දෙයක් නේ. ලෝකේ ඉන්න හැමෝම ශ්‍රේෂ්ඨයෝ බවට පත් වෙන්නේ කිසියම් ආදර්ශයක් තමන්ගේ ජීවිතයට අරගෙන. නරක ආදර්ශ ගන්නත් පුළුවන් මිනිස්සුන්ට. මේ නරක ආදර්ශ අරගෙන තමයි මේ නරක පැත්තට යන්නේ. අපි ගන්න ඕනේ මේ පුද්ගලයන් දිහා බලමින් හොඳ ආදර්ශ. හොඳ ආදර්ශ ගන්න පුළුවන් මේකත් එක්ක. මේ සොහොනේ ලක්ෂණයි තියෙන්නේ මේ නරක පුද්ගලයාට කියන එක ආදර්ශයට අරගෙන මම කොහොමද මේ තරෙන් ඉවත් වෙලා පිරිසිදු වූ ශ්‍රේෂ්ඨ වූ විශිෂ්ට වූ ජීවිතයක් බවට පත් කරගන්නේ කියන ආදර්ශය අපි ගන්නවා. මේ පින්වතුන් දන්නවා දිවල් වල තියෙන මේ කැඩපත කියලා එකක්. ඒ කැඩපතේටම කියන එකක් තමයි මේ සංස්කෘත භාෂාවෙන් මේ ආදර්ශය කියලා කියන්නේ. කැඩපතෙන් අපි කරන්නේ මොනවද? කඩපත කියන්නේ කණ්ණාඩිය. කණ්ණාඩියෙන් අපි කරන්නේ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා කණ්ණාඩියෙන් අපේ තියෙන අඩුපාඩුකම් පරීක්ෂා කරලා බලන එක. අපේ මූණේ මේ අඩුපාඩුකම් තියෙනවා, මෙන්න මේවා තියෙනවා, අපේ ඇඟේ මේ අඩුපාඩුකම් තියෙනවා, මේවා කොණ්ඩේ මේ අඩුපාඩුකම් තියෙනවා කියලා බලලා අපි සකස් කරගන්නවා. අනෙක් අතට අපි සකස් කරනවා. ආදර්ශය කියලා කියන්නේ, දර්ශනය කියලා කියන්නේ දකින්නවා. ආදර්ශකය කියලා කියන්නේ ආපසු දකිනවා කියන එකයි. එතකොට මේ අපිට ආපසු දැක ගන්න පුළුවන් හොඳ අවස්ථාවක් මෙන්න මේ අවස්ථාව. ආපසු අපේ ජීවිතේට දකින්න පුළුවන්. අපි ආදර්ශ ගන්න අපි ශ්‍රේෂ්ඨ අයගෙන්. අපිට ආදර්ශ ලබා ගන්න, අනිත් අතට අපිට ආදර්ශ ලබා ගන්න හොඳම චරිතය තමයි බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කොයි තරම් ජීවිතේ කැප කෙරුවද උන්වහන්සේ කැපකරනද ඒවා ඉගෙන ගත්තේ තවත් බුදුවරුන්ගෙන්. දීපංකර බුදුහාමුදුරුවෝ ළඟදී පටන් ගත්තේ ගමන ඉතිශ්වල කොච්චරදෝ මනෝප්‍රණිදානේ වාප්ප නිදානේ කියලා හොනු කරගෙන ආවා. මුලින්ම කාන්තාවක් හැටියට ඉඳලා මේ බුදුහාමුදුරුවෝ නමං දැකලා උන්වහන්සේ වගේ මමත් ලෝකයට සේවය කරන බොහොම ශ්‍රේෂ්ඨ ප්‍රබල චරිතයක් වෙනවා කියලා අදිස්ථාන කරලා ඒ කාන්තා ජීවිතෙන් මිදෙන්න 512000 බුදුරුන්ට ඉස්සරලා මේ ප්‍රාර්ථනාව සිද්ධ කරගෙන තියෙනවා, උත්සාහ කරලා තියෙනවා. ඒකලා කාන්තා ජීවිතෙන් මිදෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ මිදෙන්න කටයුතු කරලා ක්‍රමයෙන් ක්‍රමයෙන් ශ්‍රේෂ්ඨ උත්තරයන්ගේ ආදර්ශ ජීවිතයට අරගත්තා. බලබලා බලබලා අරගත්තා පින්වත්. ඉතින් බුදුරු දිහා බලමින් උන්වහන්සේලාගේ ගුණ දිහා බලමින් උන්වහන්සේලාගේ පුහුණු කරපු සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම මේ බෝසතාණන් වහන්සේ දිනු කරන්න පටන් ගත්තා. ඒකට අපිට ගන්න තියෙනවා ඒ ජීවිතේ ආදර්ශ මොනවද? ඒ ජීවිතෙන් ගන්න තියෙනවා පින්වතුනේ ඉවසීමේ ගුණය ප්‍රබල ආකාරයෙන් ඉවසනවා. ඉවසනවා කියනකොට අපි ඉවසලා ඇති කියලා කියනවා. තව බුදුහාමුදුරේ එතන කොතනකවත් කියන්නේ නැහැ ඉවසලා ඇති කියලා. එහෙම න්‍යායක් බුදුහාමුදුර උගන්වලා නැහැ කොහෙවත්. ඉවසලා ඇති කියන ක්‍රමවේදය. බුදුහාමුදුරන්ගේ ඉවසීමාවේ ඉහළම ශ්‍රේෂ්ඨයි. ප්‍රඥාවාති කවුරුවත් ළඟ නැහැ මේ ප්‍රඥාව. අකනිතා බ්‍රහ්ම ලෝකයේ දක්වා දකින්න ප්‍රඥාවක් තියෙන උන්වහන්සේට. කාටවත් දකින්න පුළුවන් මේ ලෝකේ මේ දැන් ඉන්න කවුරු එහෙම අකනිතා බ්‍රහ්ම ලෝකයේ අදුමතලමේ ළඟ තියෙන තාතුම් මහරජිකාවත් දකින්න පුළුවන්. සැපින්වතුනි. අකනිතා බ්‍රහ්ම ලෝකයේ දක්වා දකින්න පුළුවන්. මේ බ්‍රහ්ම ලෝකෝට යන්නේ කොහොමද කියලා ඒවා දකින්න පුළුවන් පින්වතුනි. දිව්‍ය ලෝකෝට කොහොමද යන්නේ කියලා දකින්න පුළුවන්. අපායට යන්නේ කොහොමද මේ පුජ්‍යලයෝ කියලා බුදුහාමුදුරන් දකින්න පුළුවන්. එතරම් ප්‍රබල නුවණක්, ඒ ප්‍රබල නුවණ දිනු කරන්න කොච්චර කැපවීමක් කරාද. ඒ වගේම උන්වහන්සේ ළඟ තරම් මෛත්‍රිය කරුණාවක්. ඒක. උන්වහන්සේ ළඟ තරම් ශ්‍රද්ධාවක්. උන්වහන්සේ ළඟ තරම් නොසලෙන ගුණයක්. සමාධියක් හිතේ. ලෝකේ පෙරළගෙන යන වාසියවත් සමාධිය නම් නැති කරගන්න බැහැ. සමාධිය, සිහිය. දැන් බලන්න ඒ ආදර්ශය, ඒ කණ්ණාඩිය දිහා බලලා, ඒ ආර්ය කණ්ණාඩිය දිහා බලලා අපිට. ඒ කියන්නේ ශරීරුත් මුගලන් ආදී ඒ වගේ මහා උතුමල්ලා පිරිමි පාර්ශවේ නම් කාන්තා පාර්ශවයට පුළුවන් යසෝදරා, ඒ වගේම විසාසා මාතා, ඒ වගේම මහා ප්‍රජාපති ගෝතමී, අන්න ඒ අය ආදර්ශයට අරගෙන අපිට බැයිද අපි අපේ මේ තියෙන චරිතය තුළ අඩුපාඩුකම් මොනවද කියලා බල බල හැදේ. බලන්න පින්වතුනි, පිරිමි හදන කෙනෙක්, ඒ පිරිමි හදන්න යනකොට එකපාරම හදන්නේ නැහැ. ක්‍රමයෙන් ක්‍රමයෙන් බලනවා බලනවා බලලා බලලා බලලා අඩුපාඩුකම් තියෙන තැන් වලින් කපලා ඉවත් කරලා සකස් කරලා නිවැරදිම කරගන්නවා. නරක තියෙන ඒවා අයින් කරනවා, හොඳ ඒවා එකතු කරනවා, එකතු කරමින් කරමින් කරමින් කියලා මේ සකස් කරනවා. ආන් ඒ වාගේ අපටත් පුළුවන් නම් අපේ දැන් ওই කණ්ණාඩිය දිහා බලලා අපි මොකද කරන්නේ? කෙස් දිග නම් කපනවා, මූණි පැල්ලම් තියෙනම් ඒවා අයින් කරනවා. හොඳට ලස්සන කරනවා, ක්‍රීම් වර්ගද දානවා, නොයෙක් ජාති ගාලා ඉවරලා මේක හරියට සමාජයට පෙන්වන්න හොඳම රූපයක් හදාගන්නවා. ඒ වගේ අපේ අභ්‍යන්තරයෙන් මේ විදිහේ තියෙන අනුපාදකම් අයින් කර කර මේ පංචතුත් මේ මොනවාද කාය අපවිත්‍ර, කාය කර්ම අපවිත්‍ර, වචී කර්ම අපවිත්‍ර, මනෝ කර්ම මගේ තියෙනවද කියලා බල බල අර කණ්ණාඩි පාවිච්චි කරගෙන මේ කියන්නේ අර ආර්ය කියන උත්තරයෝ මේ දිහා බල බල ආදර්ශයක් කරගෙන සකස් කර ගන්න පුළුවන් නම් අපි හරි පුදුම තත්යකට දවසින් දවස පස්සේ බුදුහාමුදුරු පත් වුණා. බුදුහාමුදුරු ආදර්ශයෙන්ම උගන්වුවා. උගන්වලා තමයි මේ බුදු වෙලා තමයි මේ සත්‍යයෙන්ද කියලා දුන්නේ. මම උඹලට මේ මඟ කියලා දෙනවා. මම මේ මඟ උඹලට කියලා දෙන්නේ කොහොමද? මම මඟ කියලා දෙනවා. මට එකතු කරගෙන තුන්නේ කිච්චන් ආතප්පන් අක්ඛාතාරෝ තථාගතයන්. මම මේ උඹලට මඟ කියලා දෙනවා. මේකේ ඵලයල්ලා කෙනෙක් විතරයි කියන්නේ මට එකතු කරගෙන යන්න බෑ. මේක උගන්වනවා බුදුහාමතුරු. ඔබලා යන්න මේ ගමනේ. ඒක තමයි බුදුහාමතුරු මේ උගන්වන්නේ. එහෙනම් උන්වහන්සේ මේ ආදර්ශයෙන් මේ ගමන ගිහිල්ලා අපට පෙන්වන්න මේ. ඉතින් මේ උන්වහන්සේ බුදුවරු තමයි ආදර්ශයට ගත්තේ. බෝසතාණන් වහන්සේලා තමයි ආදර්ශයට ගත්තේ. අරගෙන ජීවිතේ සකස් කරගත්ත පින්කොත්. සකස් කරගන්නමින් ඉහළට ගිහිල්ලා ඉවරලා ලෝකෙට විශාල සේවාවක් සිදු කරනවා. අති විශාල සේවාවක්, සුළුපට සේවාවක්. අවුරුදු 2500ක් ගිහිල්ලා තියෙන මොන තරම් සේවයක්ද තාම සිද්ධ වෙන්නේ. සියලු මහා සංඝරත්නයේ යම් සේවාවක් සිද්ධ කරනවා නම් ඒ උන්වහන්සේගේ කියන්නේ. උන්වහන්සේගේ මඟ පෙන්වීම මේ කියන්නේ. යම් කෙනෙක් හිටලා ඉන්නවා නම් ඒ උන්වහන්සේගේ කියන්නේ. උන්වහන්සේගේ මඟ පෙන්වීමයි මේ. ක්‍රියාත්මක කරන්න පින්කොත්. බලන්න උන්වහන්සේ අතපය දන් දුන්නා. අපි ඒ මොකටද මේ කියන අර ශ්‍රේෂ්ඨ tattට පස්සේ උන්වහන්සේගේ අතපය කපාගෙන ගියා. සාන්තිවාදී තාපසයාදී. ඒ එතනදිවත් උන්වහන්සේ මනෝ දුෂ්චරිතය හදාගත්තේ නැහැ. මනෝ දුෂ්චරිතය හදාගත්තේ නැහැ කියන්නේ තමන්ගේ ශරීරයට ලෝභය හදාගෙන, තමන්ගේ ශරීරයට හානි කරනවා කියලා ද්වේෂය හදාගෙන මනෝ දුෂ්චරිතය හදාගත්තේ නැහැ මොහොතකට. බලන්න එදා උපන්න දරුවෙකුට තියෙන ආදරේ වගේමයි පින්වතුනි අප කාටද කලාබුරජ්ජුරුවන්ට පින්වතුනි දැක්කේ බෝසතාණන්. ඒ තමන් දැක්කෝ. ඇයි එහෙම කළේ පින්වතුනි? මනෝ දුෂ්චරිතය හැදුනා නම් ලෝභය හදාගෙන, ද්වේෂය හැදුනා නම් ඔහු යපාය. ද්වේෂය හදාගන්නේ ඔහුගේ හිතෙන් මිස ඒ හිරිහර කරන කෙනාගේ හිතෙන් නෙවෙයි. අපිට හේතු නොඑක ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කොයි හේතු උදුරුපත් කළත් පින්වතුනි ඒ හේතුව එහි තියෙන එකක් හැදෙන්නේ ද්වේෂය හෝ ලෝභය හෝ තමන් ළඟ මිස ඒ හේතුව ළඟ නෙවෙයි. හේතුව ළඟ නෙවෙයි. එහෙමනම් අපි තාම පරිස්සමයි. එතකොට මේ මනෝ දුෂ්චරිතය, බුදුහාමුදුරුවෝ මේ දුෂ්චරිතය නැත්තම් අපවිත්‍රතාවය හදාගන්න නැති වෙන්නේ බුදුහාමුදුරුවෝ හරි පුදුම ක්‍රම වේද උගන්වනවා පිටකොට අපට. බුදුහාමුදුරුවෝ මේ අපට පුදුමාකාර ක්‍රම කියලා දීලා තියෙනවා මේ මනෝ දුෂ්චරිතය, කාය දුෂ්චරිතය, වාචික දුෂ්චරිතය හදා ගන්නටෝ පරිස්සම් වෙන්න. මේ සෝහනට බඳු තත්ත්ව තමන්ගේ මනසේ ගොඩනගා ගන්න නැතුව බේරෙන්න සෝහනට බඳු තත්ත්ව කියලා නැත්නම් කිව්වේ සෝහනේ තියෙන ආදීනවම් පහක් කියලා කිව්ව අපවිත්‍රායි, දුක දහඹනවා, බිය සහිතයි, භයානක අමනුෂ්‍යයන්ගෙන් කියලා. ඒ වගේම වැළපීම් වලින් යුක්තයි කියලා පහක් උපමා කියලා දීලා තියෙනවා. බෝසතාණන් මහසීගේ මම උපමාව කිව්වේ උන්වහන්සේ තාතපය කපනකොට, ඒ වගේම ශරීරෙට හිරිහැර කරනකොට, කසු පහරවල් දෙනකොට කලාඹ රජුරු උන්වහන්සේ කොයිම විදිහකටවත් වෙනතුනේ ද්වේෂ සහගත භාවයක් හදාගත්තේ නැහැ, ලෝභය හිතේ හදාගත්තේ නැහැ, තමන්ගේ ශරීරෙට විනාශයක් වෙනවා කියන්නේ. හේතුව එහෙම හදාගත්තනම් හිරිහැර කරන එකනා ළඟ නෙවෙයි හිත දූෂණය වෙන්නේ තමන්ගලක්. අපවිත්‍රතාවයට පත් වෙන්නේ හිලහැර කරන කෙනා ළඟ නෙවෙයි තමන් ළඟ. අපි කාටවත් අනුන්ගේ හිතකින් තරහ ගන්න බෑ. අපි කාටවත් අනුන්ගේ හිතකින් ලෝභ කරන්න බෑ. මේ ලෝකෙ කිසිත්ත්වයකට එහෙම කරන්න. හැමෝටම තමන්ගේ හිතෙන් තමයි ලෝභ කරන්න වෙන්නේ, තමන්ගේ හිතෙන් තමයි ද්වේෂ කරන්න වෙන්නේ, තමන්ගේ හිතෙන් තමයි මිත්‍යා දෘෂ්ටි ගන්න සිද්ධ වෙන්නේ. බෝසතාණන් වහන්සේ එක යුග ආත්මක රජෙක් හැටියට ඉන්නකොට ඒ රටක් පාලනය කරන්න ගියා. ඒ රට ඉතා හොඳ රටක් බවට පත් කරන්න දැඩි නීති පියවරවල් ගත්තා. අරගෙන දඬුවම් දීලා, මිනිස්සුන්ට දඬුවම් දීලා ඒ මිනිස්සුන්ව මෙල්ල කරලා රට හැදුවා. අවුරුදු 20ක් රාජ්‍ය කළා. නමුත් එහි ප්‍රතිඵල අවුරුදු 80,000ක් නිරේතහන කියලා කියනවා. ඊට පස්සේ උන්වහන්සේ මනුස්ස ලෝකෙට ආපු වෙලාවේදී මේ මනුස්ස ලෝකේ ඉපදිලා ඥාතිස්පරණ ඥානෙ පහළ වෙලා අදිස්ථාන පාරමිතාවේ වුණ සඳහන් වෙනවා. පින්වතුනි, උන්වහන්සේ කල්පනා කළා මම රාජ්‍ය කරන්න ගිහිල්ලා මගේ මනෝ දුෂ්චරිතය මම හදාගත්තා, කාය දුෂ්චරිතය හදාගත්තා, ඒ දඬුවම් දෙන්න, අතපය කපන්න, ඉරිහැර කරන්න, ඉරිදිහ කරලා තියෙන ඉතින් එහෙම කරන්න පින්වතුනි කාය දුෂ්චරිතය සිද්ධ වෙන්න පාන, වාචික දුෂ්චරිතය හදාගත්තා, ඒක මම දඬුවම් මේ තරම් කාලයක් මම දුක් විඳා, ඒ කියන්නේ උපදී ගති විපත්ති මං හදාගත්තා. ගති විපත්ති කියන්නේ උපදින ස්ථානය බොහෝම නරක තැනකට පත් වෙලා අච්චර කාලයක් දුක් විඳින්න මං සලසා ගත්තා. එනිසා පින්වතුනි මේ වගේ තේරුම් අරගන්න තියෙන්නේ මේ බුදුහාමුදුරු හැමතිස්සෙම ලෝකයේ මොන ක්‍රමවේද තිබුණත් එක එකනාගේ ඒව දිහා බලලා අපි විවේචනය කරන්න, ඒව පිළිබඳව කෝප වෙන්න, ඒව පිළිබඳව කලබල වෙන්න අවශ්‍ය නැහැ. ජාති වශයෙන් අපි කෝප වෙනවා, අපේ ජාතියට හානියක් වෙනවා කියලා සමහරවිට. ඒ වගේම ආගම් වශයෙන් අපි කෝපයට පත් වෙනවා. එහෙම නැත්නම් අල්ලපු ගෙදර කෙනාගේ දුෂ්කරිතයන් නිසා අපි කෝපයට පත් වෙනවා. හැබැයි මේ සියලු කෝපයන් හැදෙන්නේ අපි තුල මිස ඒ ජාතිය තුළවත්, ඒ ආගම තුළවත්, ඒ කුලය තුළවත්, ඒ අල්ලපු ගෙදර අපරාධකාරයා තුළවත්, රටේ ත්‍රස්තවාදී පුද්ගලයා තුළවත් නෙවෙයි මේ කියන දූෂණය ඇති. දූෂණය තමා තුළමයි, අපවිත්‍ර භාවය තමා තුළමයි ඇති. ඊළඟට ඇහෙන් ගන්නා වූ අරමුණු, ඊළඟට කනෙන් ගන්නා වූ අරමුණු, ඊළඟට දිවෙන් ගන්නා වූ අරමුණු, අන්න ඒ වගේ සිද්ධ වෙන්නේ අපි අපේ හිතාවේට පස්සේ. ඇහෙන් අරමුණු එනකොට අපි මේ හොදට ජීවිතේ විඳලා තියන ලෝභයෙන් යුතුව ලෝභ වෙන්න එපා කියලා. ඇහෙන් අපි යම්කිසි රූපයකට අරමුණක් දක්වනවා, කැමැත්තක් දක්වනවනම් බුදුහාමුදුරු උගන්වපු ක්‍රමවේද අපි යොදලා ඒ අපවිත්‍රතාවයෙන් වළකින්න මහන්සි වෙන්න කියනවා. නැත්නම් අර සෝහනට මගු ජීවිතයක් බවට පත් වෙන්නේ නැහැ. වළකින්නේ කොහොමද? වහාම බුදුහාමරෙන් ක්‍රමවේදයට අනුව මම මේ රූපයක් කියලා ඇලිලා තියෙන්නේ දුසිස් කුණප කොටාසේ කොයි කොටසද කියලා හිතන්න. අර එක වැඩි මේක මානවකයක උත්පලවන්නාට මගේ මතකේ හැටියට උත්පලවන්නාට ප්‍රශ්නා කරගත්තා. දිරුවන් ඊට පස්සේ උත්පලවන්නා යහුවා මේ නුඹ මගේ කොයි කොටසද ආසතරයි. අනේ මං ඇස් දෙකටයි කැමති කිව්වා. ඒකම නැහැ. ඇස ගලවලා දුන්නා. ඇස ගලවලා දුන්නාම පිටුතේ. එතකොට අරයට සම්පූර්ණයෙන්ම අර කැමැත්ත සිතිවත්. අන්න බුදුහාමුදුරු උගන්වලා තියෙන එක ක්‍රමයක්. තවත් ක්‍රමවල තියෙනවා ධාතු මනසකාරය. ඊළඟට තව හිතන්න පුරුදු වෙන මේ තනත්තා වයසට පත් වෙලා හිටියොත් මේ රූපයකට කැමති වෙන ළමයෙකුට කැමති වෙන්න පුළුවන්, කුඩා ළමයෙකුට කැමති වෙන්න පුළුවන්. වහාම මේ කැමැත්ත හැදෙනකොටම මේ මනසින් දූෂණය වෙන එක වළක්වා ගන්න. අකමැත්තක් හැදෙන ඒ චරිත දිහා බලන්නටක් ගාලා වහාම ශනිකව බලන්න පුරුදු වෙන්න තමන් ඉගෙනගත්ත ධර්මය ඇතුළු කරලා අපවිත්‍ර වීම වළක්වා ගන්න. මේ දරුවා තව අවුරුදු 100කින් කොතනද ඉන්නේ? මං කැමති වෙන්නේ මේ වගේ කුංචි ලස්සන දරුවෙක් කියලා කැමති වෙන්නේ. කැමති වෙන්නේ නැහැ පුතේ. තරුණයෙක් නම් ඒත් හිතන්න. වැඩිහිටියෙක් නම් ඒත් හිතන්න පුරුදු වෙන්න. අපි ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැතුව මෛත්‍රිය පමනක් කරන පුජ්‍යලිය බවට පත් කරනවා. හරියට අර අලකොලේට වතුර දැම්මට ඒකේ හැදෙන්නේ නැහැ. ඒ ඇලීමක් නැහැ. වතුර ඒක තියනවා. නමුත් ඇලීමක් කියලා එකක් නැහැ. ගම්මක වගේ ඇලෙන්නේ නැහැ. ලෝභයක් හැදෙන්නේ නැහැ පිටුතන. මානසික අපවිත්‍රතාවයකට ගොදුරු වෙන්නේ නැහැ. ඊළඟට තව ක්‍රම තියෙනවා උහිතන්න. මේ පුජ්‍යලයා මරණයට පත්ලා හිටියොත් කොහොමද කියලා හිතන්න. අපි මලගෙවල් වල කොටෙකුත් යනවා. අනේ අපේ මරණා කියලා කියනවා අපි. අපි සමහරට කියලා එන්නේ එතනදී අනිත්‍ය නෙවෙයි මෙහෙ කරන්න තියෙන සිද්ධ වෙන්න. මේ ලෝකයේ තියෙන ලොකුම පින්කම අනිත්‍ය මෙහෙ කිරීම කියනවනේ. නමුත් ඒක අපි කරන්නේ සිටියට වඩා හොඳට ඉන්නවා මිනි පෙට්ටිය කියලා ඉවරලා අපි කතා කරන්න පින්නේ. අර මිනිසුන්ගේ හිත සනසන්න අපිත් වංචාවක් කරලා එනවා. එහෙම නැතුව අපි හදවතින්ම මේක දිහා බලලා මේක තමයි ධර්මතාවය, මේක තමයි සත්‍ය, මේක මටත් කවදා හෝ උරුම වෙනවා කියලා නවසීවත මෙනෙහි කරන්න පුළුවන් වෙන්න උනා ඒ තැන්වල. ඔය විදිහට හිතන්න පුරුදු වෙනකොට අපි ඒවා සමග පින්වතුනේ ඇලෙන්නා වූ ස්වභාවයන් ඇහෙන් ලෝභසිත පහල කරන මානසික දූෂණය නැත්නම් මානසික අපිරිසුදු භාවයට අපවිත්‍රතාවයට පත් වීම වළකිනවා අපි කොට. ඒ විතරක් නෙමෙයි. ද්වේෂසහගත වෙනවා නම් අපි කවුරු හරි පුජ්‍යලෙක් තමයි. අනේ අපි මේ ද්වේෂසහගත වෙන චරිතයේ දවසක් මරණයට පත්වලා හිටියන. තමන්ගේ පාක්ෂික නෝර කෙනෙක් විරුද්ධකාරයෙක් වෙන්න පුළුවන්. මිනිස්සු විරුද්ධ වෙන හේතු නොයෙක් ඒවා තියෙනවා. සමහරවිට බණේ නිසා විරුද්ධ වෙන්න පුළුවන්. සමහරවිට තමන්ගේ දේ පැහැරගත්ත කියලා විරුද්ධ වෙන්න පුළුවන්. සමහරවිට තමන්ගේ පක්ෂ නොයෙක් කියලා විරුද්ධ වෙන්න පුළුවන්. සමහරවිට තමන්ගේ කුලය නොයෙක් කියලා විරුද්ධ වෙන්න පුළුවන්. සමහරවිට තමන්ගේ ආගමේ නොයෙක් කියලා විරුද්ධ වෙන්න පුළුවන්. සමහරවිට තමන්ගේ ජාතිය නොයෙක් කියලා විරුද්ධ වෙන්න පුළුවන්. විරුද්ධ වෙන ක්‍රමවේද ගණනාවක් තියෙන අසවල් කාරණේ කියලා කියන්නේ. ඒ ඕනෑම නිමිත්තකදී තමන් ඒ විරුද්ධ වෙච්ච පුජ්‍යලයා නම් පුජ්‍යලයා අර විදිහේ විවිධ ක්‍රමවලට වෙන් කරලා කොටස් කරලා බලන්න. පුජ්‍යලයක් ඉන්නවද ඇත්ත වශයෙන් නැහැ. අපවිත්‍ර වෙන්නේ නැහැ, මධ්‍යස්ථ වෙනවා. හිත අපවිත්‍ර වෙන්නේ නැහැ, මධ්‍යස්ථ වෙනවා. ඔය විදිහට පින්වතුනේ අපේ හිත අපවිත්‍ර නොකරගෙන ඉඳ තමයි මේ බුදුහාමුදුරුව දන් දීම, සිල් රැකීම, භවනා කිරීම කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවලින්ම උගන්වලා තියෙනවා. ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවලින්ම උගන්වලා තියෙන්නේ අපවිත්‍ර නොවෙන්න. දැන් මේ අපවිත්‍ර කියන එක මේ අපේ ළඟත් හැදෙනවා නොවෙනවා නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එක්තරා මට්ටමකටයි අපේ අපවිත්‍ර භාවය අඩු වෙලා තියෙන්නේ. අපවිත්‍ර භාවය අඩු වෙලා ඒ කියන්නේ සිල්වත් භාවය නිසා. නමුත් අපි රූපයක ඇලෙනවා, සද්දයක ඇලෙනවා, අපවිත්‍ර වෙනවා මනසෙ. ගන්ධයක ඇලෙනවා, අපවිත්‍ර වෙනවා මනසෙ. ඒ විදිහේ රසයේ කැළෙනවා, අපවිත්‍ර වෙනවා. ඒ විදිහේ අපේ අපවිත්‍ර වෙන තැන් තියෙනවා, නොවෙනවා නෙමෙයි. ඒ කියන්නේ අපවිත්‍ර වෙනවා කියන්නේ පස්පව විතරක් නොකර ඉන්නවා නෙමෙයි. මනසෙත් අපවිත්‍ර වෙනවා. මේක කියනවනේ උගන්වනවා. මනෝකර්ම අපවිත්‍ර මනෝකර්ම හදා ගන්නවා කියලා. ආන් ඒ විදිහේ අපවිත්‍ර නොවි ආරක්ෂාවෙන්ද පුළුවන්කම ලැබෙන ඕන් ඔය විදිහේ යෝනිසෝ මනසිකාරයේ තුලට තමන් ඇතුළු වෙන්න ඒක ඒ වෙන විදිහට වෙනවා. ඒක නිමිති එනකොටම තමයි ඒකත් හදාගන්නේ. එහෙම හදාගන්න කෙනාට ඒ අපවිත්‍ර භාවය උස්සන්න වෙන්නේ නැහැ. ඒ මොහොතේම අයින් වෙනවා. ඒ උස්සන්න වෙන්නේ නැහැ කියන්නේ ගොඩ ගෙහෙන්නේ නැහැ කියලා කියන්නේ අපවිත්‍ර වචී කර්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒ අපවිත්‍ර වචී කර්ම සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්නේ අපවිත්‍ර කාය කර්ම වලටත් යන්නේ නැතුව තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙනවා. සෝවාන් වෙනතුරු අපවිත්‍ර භාවය පිළිබඳව අපිට වගකීමක් දෙන්න බෑ. බුදුහාඳුරු උගන්වනවා. සෝවාන් වෙන පුජ්‍යලයා විතරයි එයාට විතරයි මට වගකීමක් දෙන්න පුළුවන් කියලා කියනවා. බෝධිසත්වරු අසිනුත් තෙන්නතුනේ එක ශික්ෂාපදයක් හැර අනික් සියල්ලම බිඳිලා තියෙනවා කියලා කියනවා. සත්‍යවාදී භාවයේ හැර අනික් සියලුම ශික්ෂාපද වරින් වර කැඩිලා තියෙනවා. කැඩි ජීවණ වර විතර ගත්තා. ඒ වෙච්ච වැරද්ද ඒ විදිහටම මං අතින් ගුණා කියලා ඒ අය ඉදිරියේ ප්‍රකාශ කරලා තමන්ගේ හිත පිරිසුදු කරගත්ත පාරිශුද්ධ භාවයට පත් කරගත්තා. එහෙමනම් මේ කියන මේක බොහොම ගැඹුරු සූත්‍රයක් මේ උගන්වන්නේ. මේ අපවිත්‍ර භාවයේ කියන එක සෑම පුතුජනේ කුලම අඩු වැඩි වශයෙන් තියෙන එක තමයි දකින්නේ. කෙනෙක්ගේ වැඩිපුර තියෙන්න පුළුවන් හොඳට ලෝකෙට පේන්න කෙනෙකුගේ නද ප්‍රමාණයෙන් තියෙන්න පුළුවන් කෙනෙකුගේ අඩුම ප්‍රමාණයෙන් මේ අපවිත්‍ර භාවය තියෙන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් මෙන්න මේක තේරුම් අරගෙන මේ කාරණ සිංහතුන් සෑම වෙලාවෙම තමන් පරිස්සම් වෙන්න ඕනේ. සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙනා වූ ඒ මොනවද මේ කමතහන් ටික හොඳට ජීවිතයට ගන්න. ජීවිතයට හොඳට කියවලා සීපවරක් කියවලා කියවලා වරක් කියනකොට තේරෙන්නේ නැති වෙන පුළුවන් දෙවරක් කියන තුන්වරක් කියන යනකොට ඔන්න තමන්ගේ ජීවිතයට එකතු වෙනවා. ඊට පස්සේ තමන්ගේ ජීවිතයට අරමුණු පහළ වෙනකොටම අපවිත්‍ර නොවි බේරෙන්න පුළුවන්. ලෝභයෙන් අපවිත්‍ර වෙන්නේ නැතුව, ද්වේෂයෙන් අපවිත්‍ර වෙන්නේ නැතුව, මෝහයෙන් අපවිත්‍ර වෙන්නේ නැතුව තමන්ගේ ජීවිතේ පරිශ්‍රම කරගන්න පුළුවන්කම ලැබෙනවා කියලා ගන්න එක ඉගෙන ගත්තාම ඒ කමතහන් වහා අපි ඇප්ලයි කරනවා. නැත්තම් අපි ඒ අරමුණ එනකොටම අපේ මේ ධර්ම ඥානය ඇතුළු කරනවා. ඇතුළු කරනකොටම බේරෙනවා කියලා. තමන් අපවිත්‍ර වෙන්නේ නැතුව. එහෙමනම් මේ පින්වතුන් හැමදෙනාම මේ සීවතිකා සූත්‍රය තුළින් ඉගෙන ගත යුත්තේ ඉතාම හොඳ ආදර්ශයක් ගත යුත්තේ තමන්ගේ ජීවිතේට. ඒ ආදර්ශය තමයි මම මෙබඳු කෙනෙක් වෙන්නේ නැතුව කොහොමද පරස්සම් වෙන්නේ. මට මෙබඳු හැකියාවක් තියෙනවා. ඒක අපේ බුදුහාමුදුරුවන්ගේ ජීවිතය තුළ ඒ කණ්ණාඩිය තුළදලා ඒ ආර්ය කණ්ණාඩිය තුළ එහෙම නැත්නම් ඒ ආර්ය උත්තමයා දිහා බලලා ඒ උත්තරයත් අපි වගේම පෙර භවවල කොච්චර දෝ ඉතලා තියෙනවා. හැබැයි ඒ උත්තරයත් තවත් ආර්ය උත්තරයෝ දිහා බල බල බල බල සකස් වෙවි ඇවිල්ලා මේ බුදු බව ලබලා අපට ආදර්ශයක් දීලා තියෙනවා. ඒ වගේ සමාධි ගුණෝක් අය ඉන්නවා අපට ආදර්ශ ගන්න. ආන් ඒ අය දිහා බලමින් මා තුල වෙන්න මේ කියන අපවිත්‍රතාවයන් හැදෙනවද කියලා අඩුපාඩුකම් බලලා ඒ අඩුපාඩුකම් ඉවත් කරගෙන පාරිශුද්ධ භාවයට පත්ෙන්ද පහසෙන්ද මේ ධර්මදේශනාවේ බලයෙන් නැවුම් කන් දීලා එක්රස් කරගත්ත මේ පුණ්‍ය ශක්තිය බලයෙන් මේ හැම දිනාටම ඒ අපවිත්‍රතාවයෙන් නිදිලා පවිත්‍රතාවයෙන් හැමතිස්සෙම කායිකව වාචිකව මානසිකව ගොඩනගා ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. සාදු. අද අපි සවන් දුන්නේ පූජ්‍යපාද කාර්යකම මහින්දසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන දබු සීවතික සූත්‍රයයි. ඉතින් අපිට දැන් අවස්ථාව තිබෙනවා ඒ ස්වාමීන් වහන්සේ ඒ සීවතික සූත්‍රයේ පැහැදිලි කිරීම තුළින් ඉස්මතු කර දුන්නා වූ කාරණාවන් සම්බන්ධ කරගෙන කිසියම් සාකච්ඡාවක් දෙන මෙන්න මම කැමති සාකච්ඡාවට සම්බන්ධයෙන් ඊට පස්සේ මිත්‍රින්ට ප්‍රශ්නයක් යොමු කරන්න. ඒ ඔස්සේ අපි සාකච්ඡාව ආරම්භ කරමු. මම ඉතාම ගෞරවයෙන් චිත්‍ර රාජපක්ෂ මහත්මියට යොමු වෙන්න කැමතියි. චිත්‍ර මහත්මිය ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට ඉස්මතු කළ දුන්න මේ සූත්‍ර දේශනාවේදී කිවිච්ච දේවල් සම්බන්ධ කරගෙන යම් කිසි කෙනෙකු පස්පව් වලින් රැකී සිටියා වුණත් ඒ පුද්ගලයා අතින් අපිරිසුදු මනෝ කර්මයන් සිද්ධ වෙනවා නම් එයා ඇත්තටම අර අමුසෝණෙහි පුද්ගලයෙක් වෙනවා කියලා, අපවිත්‍ර වෙනවා කියලා. අමුසෝණ කියන දක්ෂණ පහනේ අපවිත්‍ර වෙනවා, දුර්ගන්ධ වෙනවා, ප්‍රතිභය සහිත වෙනවා කියනවා වගේ ඒ ඡන්ද මිනිසුන්ට ආවාසයක් වෙනවා, බොහෝ විට අඬන තැනක් වෙනවා කියලා කිව්වා. ඉතින් මේ අපිරිසුදු මනෝකර්මෙන් යුක්ත පුද්ගලයා අපවිත්‍ර පුද්ගලෙක් වෙනවා කියලා. එහෙනම් ඉතින් මේ අපවිත්‍ර වුණොත් එයා දුර්ගන්ධත් වෙනවා. අඬන තැනක් පුද්ගලෙක් වටත් වෙනවා. එහෙනම් මේ අපිරිසුදු වාක්කර්මයන් කියන්නේ කුමක්ද? ගෞරවණීය සභාපතිතුමා අපි සාකච්ඡා විතර ඉදිරිපත් කරගමු. ඒවා අපිට පවතින බව අපි හඳුනා ගන්න ඕන කොහොමද? ඒ කොහොමද ඒ ක්‍රියාව අපි මේ හඳුනා ගැනීමෙන් පමණක් නතර වෙනවාද? එහෙම නැත්නම් ඒ අපිරිසිදු ආකර්මයන් අපි තුළින් සිදුවෙන ධර්ම අවම කර ගැනීම සඳහා මොකද ප්‍රතිපදාවක් බවට පත් කරගත යුත්තේ? අපි දැන් කතා කරන්නේ මවදාන යොමු කළේ මනෝ කාය ක්‍රියා මනෝ ක්‍රියා සම්බන්ධ පමණයි මේ රාවේදී. ඒක මත තියාගෙන අපි ඒකට සොස්සේ සාකච්ඡා කරමු. මොහිතම් ගෞරවයෙන් චිත්‍රාජ් පසුමාධ්‍යයට ආරාධනා කරනවා. අවසරයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්ස, මනෝ කර්ම ගැන කියනකොට සායනස මේ විදිහට තමයි හිතට එන්නේ. මොකද මේ දැන් වහන්සේ බොහොම පැහැදිලිව අපිට තෝරලා දුන්නා මේ කන්නාඩියක් වගේ ධර්මය අරගෙන අපි දිහා බලන්නේ කියලා. සායනස හුඟක්ම සිද්ධ වෙන්නේ නැති දෙයක් කියලා තේරෙන්නේ අපිට වෙන කෙනෙක් කරනකොට මේ දේවල් පේනවා සායනස. ඉතාම හොඳින්. ඉතින් නමුත් ඒ විදිහට ඉඳගෙන තමන් තුළ මේවා තියෙනවද කියලා දන්නේ නැති සංසාරනාංශ මේවා නැති කරගන්න බැරි වෙච්ච එකට හේතුව කියලා හිතෙන්නේ. දැන් තේරුම් ගන්න තියෙන මේ විදිහට ඒකටත් හේතු සංසාරනාංශ දැන් තථාගතයන් වහන්සේ වාසී කිව්වා වගේ උන්වහන්සේ අපිට දේශනා කළා කියලා මේ සතිපට්ඨාන සූත්‍රය ඒකේ පළවෙනිම එක තමයි මේ අනිත් අය ගැන හිතන හිත සමන්තුලට ගන්න කියන එක. නමුත් ඒක සිද්ධ වෙන්නේ නෑ ස්වාමීනාන්ත කියලා හිතෙන්නේ. ඒකට යම් කිසි හේතුවක් නිසා ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. නමුත් එළියේ සිදුවෙන හැම දෙයක්ම අපිට පේනවා. වෙන කෙනෙක් වැරදි විදිහට හිතනවා කියලාත් පේනවා, කතා කරනවා කියලාත් පේනවා, වැඩ කරනවා ඒව පේනවා අපිට. ඉතින් සංසාරේ ඒ තථාගතයන් වහන්සේ කියපු විදිහට මම තේරුම් අරගෙන තියෙන්නේ මේ සිහිය හරි විදිහට නොපැවැත්වීම නිසා, නුවණින් මෙනෙහි නොකිරීම නිසා කියන මේ සතියත් යෝනිසෝ මානසිකාරයත් එක නැති නිසාමයි මේ විදිහට අපිට අපේ අගුණ අපේ ගුණධර්ම වල තියෙන අඩුපාඩු නොපෙනෙන්නේ කියලා සංසාරස ඒක තමයි එකතු කරන්නේ නෙමෙයි අදාසක් වශයෙන් තේරුම් ගත්ත විදිහට ඉදිරිපත් කරන්න කැමති දැනට මාත් තේරුම් ගන්න. තේරුම් ගන්න බොහොම කෙනෙක් තමයි ඔබට කියවා ගියා නිසා දිහා හිතගෙන කියන්නේ දැක්කත් මේ තමා තුලින් වෙන දෙපේ නැහැ කියන කාරණාව. ඉතින් ඒක එන හිතනකොට මට හිතුණා අත්‍තරම මේ දැන් මම නම් දන්නවා මේ රෝපේ කියන දේ හොඳ දෙයක් නෙවෙයි කියලා. මම දන්නවා මේ රෝපේ හොඳ දෙයක් නෙවෙයි, මේ මස්රෙක් කියන්නේ හොඳ දෙයක් නෙවෙයි කියන එකම දන්නවා. මේ ඒ වුණාට මම එහෙමයි නේ. දැන් අද දවසේ කිසියම් කාල සීමාවක් මම සොහනකට සමාන තත්ත්වයෙන් තමයි හිටියේ. ඒක ඒ ඉන්නකොට ඒක ඔකේකපාර අහුවෙන්නේ නැහැ. නමුත් විශේෂයෙන් මේ වගේ දේවල් කතා කරනකොට හිතල බලනකොට ඇත්ත නේ නැහැ. ඒ කියන්නේ ඒකයි මම පස්පව් කර කර හිටියා නෙමෙයි. නමුත් කිසියම් ආකාරයේ මේ සාමාන්‍ය සම්පත ජීවිතේ සාමාන්‍ය ජීවිතේ ඉඳ පවතින තත්ත්වයකදී මේ ගෝබසහගත විදිහට මේ මටම ලාභ ගන්න කල්පනා කරන විදිහට මම මට සිදුවන ආදායම් ගොඩෙන් මිදෙන්න විදියට ඉගෙන මනස කරද කරගෙන හිටියා. ඒක කටයුතු කරගෙන යා කෝල්ස් දෙනවා. එහෙමම තත්ත්වයක් තිබුණා ටික වෙලාව. ඉතින් ඒක හරි පීඩාකාරී මානසික තත්ත්වයක්. හරිම පීඩාකාරී. ඉතින් අපේ සයන්වාදින් මෙතනින් ඉඳ කියලා ඒ සයන්වාද පොඩ්ඩක් මයික් එක මියුට් කරගන්නවද අපි හැමෝටම? අතරවත්තන් නැහැ. ඒතකොට උන්වහන්සේලාගේ මේ උදව් උපකාර ඇසු අපි අර ශාරීරික අපහසුකම් රෝගයෙන් එම චුට්ටක් හොඳ තත්ත්වයට එන්න කල්පනා කරන කාලයක් වුණත් නැවත මේ වයින් මේ තමන්ගේ ශරීර සෞඛ්‍යයටත් හොඳ නැහැ. මම කියන්නේ මේ කොච්චර ලකද මේ මනෝ කර්මවලින් තත්ත්වය කියලා. ඉතින් ඒ දේවල් මේ නොදැන නෙමෙයි හැබැයි මම දන්නවා රෝග කිලිම හොඳ නැහැ කියලා. ඒ කියන්නේ ඒ වගේම ඒ රෝග කිලිම ඔයගේ දේව මාස්ටර්ින් සම්පූර්ණ කරන් උල්ලා නැති බව දන්නවා. නමුත් එහෙම නොවනවා නම් කැමති. ඉතින් මේ ඉදී ඔය ගැන තමයි පොඩ්ඩක් මම කැමති. එක වටසව සත්‍යකාරී ධර්මයේ විදිහට පැහැදිලි වෙනවා. ඇති අපි අර තියෙන අනුසේ වශයෙන් තියෙන ක්ලේශයන් තම සම්පූර්ණ වශයෙන් නැතිලා නැති ප්‍රශ්නාවන් ගැන ඒ වගේ පොඩක් අවධානය යොමු කරමුද කියලා හිතනවා මට. ඉතින් සර්නේ පොඩි දෙයක් එකතු කරන්න අපි අනිත් කල්යාණ මිත්‍රන්ටත් සාන්දෙමු ගෞරවනීය සාන්නාස මේ දැන් ඔබ වහන්සේ මේ අපිට හොඳටම කිව්ව තේරුම් ගත්තේ මේ සතිපට්ඨාන සූත්‍රයෙන් අපිට හිත යොමු කරගන්න කියලා මොකටද මෙහෙම තියෙන්නේ කියලා මේ මේක භාවිතා කරන්න දැන් දැනට මාත්මේ කියනකොට එකපාරටම හිතට සාන්නාස දැන් අපි මේ දේවල් වෙනවා කියලා දකින්නේ ඉවර වුණාට පස්සේනේ. දැන් එතුමා වලාලස්සට විස්තර කරා මේ ඔක්කොම දන්නවා. දැන් මෙහෙම වුණා මෙලෙන් දෙයක් තියෙනවා හිතේ කියලා දන්නවා. නමුත් සංඥාස අපිට සතාවතෙන් ආන්සේ කියලා තියෙන්නේ චිත්තානුපස්සනාව කියලා. මේ හිතට යම් කිසි දෙයක් එනකොට මේ මොහොතේ මේ දැන් එන දේ දැන් දකින්න උත්සාහය කියදෙන්න කියලා නේද කියලා මට මතක් වුණේ. මොකද දැන් මගේ හිතේ මෙහෙම ලෝභය තියෙනවා. මේක ලෝභ සිතුවිල්ලක්, මේක ක්‍රෝධ සිතුවිල්ලක්, වෛර සිතුවිල්ලක්. ආදි වශයෙන් මේ මොහොත දකින්නේ නැතුව අපි ටිකක් ප්‍රමාද වෙනවා කියලා හිතනවා සාන්නංස. මොකද දකින්නේ දේවල් ඔක්කොම ඉවරලා පෙරහැර ගියාට පස්සේ. එතකොට අපිට වෙන්න ඕන සම්පූර්ණම අවදානම සිදුවෙලා ඉවරයි. ඉතින් මම හිතන්නේ මොකද පොඩි ළමයින්ට මේ මුගන්නකොට කියන්නේ මේ ඕක මට්ටම් තුනකට දකින්න ඔක්කොම වෙලා පෙරහැර ගිහිල්ලා මතක් කරනවා මෙහෙම වුණා නේද කියලා. තවත් කෙනෙකුට දකින්න පුළුවන් වෙනවා මේක කරන අතරේදී වැදදී ආ මං ඇයි මෙහෙම කියන්නේ කියලා හිතලා ඒ වෙලාවේ නවත්ත ගන්න. තවත් කෙනෙකුට ඇත්තටම මේ වගේ සිතුවිල්ලක් හිතට එනකොටම ආහා මේක හොඳ නෑ කියන එක ඒයින් තවත් කෙනෙකුට හෝ තමන්ට අවදානමක් ඇති වෙන්න කලින් මේ දේ දැකලා ඒ දේෙන් ඉවත් වෙන්න පුළුවන්කම ඒකට ඇත්තටම ආධාර වෙන්නේ දැන් ඔබ වහන්සේ ඒ කිව්වාගේ අපි මේවා අහනවා. මේ අහපු දේවල් ගැන අපි හිතලා සාමනංශ ඒ හිතපු දේ ක්‍රියාවෙන් දැකීමයි කියන එක ඒ මොහොත සිදුවෙන මොහොතේ දැකීමක් සිදු වුණොත් පමණක් අපිට මේවෙන් ඉවත් වෙන්න පුළුවන් වෙයි කියන එක තමයි තේරුම් ගත්තේ. තේරුවන් සර්ණයි. තේරුවන් සර්ණයි සමාධියේ බොහොම බොහොම පේනවා. ඒක සත්‍යයක් මම ඔබට මේ කියපු දෙයක් මම එහෙම ඒ ඇති වෙනකොටම හෝ ඒ වචනයක් කියන්නේ ඉස්සෙල්ලා අපි කටින් කියන වචනයක් නම් වචන කියන්නේ ඉස්සෙල්ලා ඒ වචන කියන්න සූදානම් වෙනකොට ඇති වෙන විතක් එහෙම අඳුරගන්න පුළුවන් නම් හොඳයි. මනෝ ඒක ඇති වෙනකොටම අඳුරගන්න පුළුවන් නම් තමයි හරි. ඉතින් ඒක නෑනේ මට. ඉතින් මම එතෙන්ද යන්න ඕනේ. ඒ தත්ති දිනු කරගන්න මම කැමතියි. ඒක දැනගන්න කැමතියි තවදුරටත්. ප්‍රශාන් මාත්මේ ඔබතුමාට යමු නේද? මම ඔබතුමාට පුළුවන් මේ කාරණාව පිළිබඳව දෙක තියෙනවා. මේ පාර්ශ්ව සාකච්ඡාවට ටිකක් මේ විතරම සම්බන්ධ වෙන කල්ලාන නෙමෙයි රොෂාන් මාත්මේ. තවත් මට ඉස්සර කතා කරන්න. එතුමා නෑ වගේ නේද? හොඳයි. සරසිල්ල මහත්මයා ඔබතුමා ක්ෂණදායක නේද සම්බන්ධ වෙන්නේ සරත් මහත්මයා කතා කරා. හලෝ එහෙනම් මම ලංකාවේ ඉන්නේ නේද සර්? මම හිටි ඩිට්‍රොයිට්නේ. මට මේ මට පිළිත් ප්‍රශ්නේ තමයි අපි දැන් මේ සම්දේශනාවේදී අපිට ගත යුත්තේ මොකක්ද කියන එක තමයි මම මේ උත්සාහ කරන්නේ තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් අර බාලයක් කියන එකේ අදහස මොකක්ද? ඒක අර රාගදේශ මොහ කියන එකද එහෙම නැත්නම් වෙන අදහසක්ද කියන එක තමයි මම තේරුම් ගන්න උත්සාහ කරේ. දැන් මේ මොන දේශනාවල සංසිද්ධිය ගත්තොත් කෙටියෙන් අපි තේරුම් ගන්න උත්සාහ කරවටින් මොකද්ද අපිට මේකෙන් කියන්නේ? මොකද්ද අපි කළ යුත්තේ කියන එක තමයි මම තාම ඒ ගැන මට අදහසක් නැහැ. මම ඉතින් තාම මේ අහගෙන ඉන්න උත්සාහ කරනවා. ඉතින් හොඳයි බොහොම පින්. අතන අපි ඒක තමයි මේ සාකච්ඡා තුළින් මතක ගන්න හදන්නේ. මට නම් තේන්නේ මේ සූත්‍රයේ කිව්වේ සුත්‍ර දේශනා හැටියට පැහැදිලිව කිව්වා. ඉතින් අපි තුළ මේ කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම යම් යම් දේවල් සිදුවෙනවා නම් ඒ දේවල් වල ඒ පුතග්ජන පුත්‍රද කියන මේ කියන්නේ වයිතනේ. එතකොට මේ පුත්‍රයාගේ ඒ කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම වල පස්සාකාරයක් සෝහන ගැන කියපු ලක්ෂණම තියෙනවද කියලා අපිම බලන්න වෙනවා. එතකොට නේද? ඒ කියන්නේ තමන්ගේ දැන් කාය කර්ම, වාක් කර්ම කියන එක මම පසක තියෙන මනෝ කර්ම අරගෙනයි මේ මම ප්‍රශ්න ඉදිරිපත් කර කතා කරන්න බැලුවේ. එතකොට මේ මනෝ කර්ම කියන දේ එක්ක අපි ගත්තන් පස්සේ මොකද ඒක දීටි කාය වාක් වලටත් එක සම්බන්ධ වෙන හින්දා ඒ මනෝ කර්මය තමන් තේරුම් ගන්න පුළුවන් නම් ඒක ඒක අනිත්‍යය ගැන හරිය අත්‍යවම කියනවා නම් මම සූත්‍රයෙන් ඒක ගත්තා. මම සූත්‍රයෙන් දැන් පැත්තක තිබ්බා. සූත්‍රයෙන් අරගෙන සූත්‍රයේ පැත්තක තියලා දැන් ඒක මම මටම දාලා බලනවා. ඒක මමගේ අද දවස තුල මේ පසු වෙච්ච වර්තමානයේ අද දවසේ ඒ දොල බලන පස්සේ අද මගේ මනෝ කර්මෙන් මොනවද සිද්ධ වුනේ? ඒ ඔක්කොම මට මාව විසින්ම සතුට වෙන්න පුළුවන් මනෝ කර්මයන්ද සිද්ධ වුනේ. ඔක කෙනෙකුට බලන්න පුළුවන්නේ. ඒ බලනකොට තමන්ට අවංක වෙන්න පුළුවන් නම් මෙතන කිවෙන සුත්‍රයක් වන්නේ නැහැ. මම නම් ඉතින් ඒක කියලා දානවා. කිවෙන තරමනේ තමන් විසින් බලන්න පුළුවන් නම් ඒක ඇත්තටම මේ තමන්ට සතුටින් පුළුවන් දේවල්ද? ඇත්තට මේ තථාගතයන් වහන්සේ මේ දේශනා කිව්වා වගේ මම සෝහනක් වගේ දේලා ඉඳලා තියෙන්නේ. ඇත්ත නේන්න අපවිත්තයි දුර්ගන්ධයි ඒවා. ඒවා කාටවත් කියන්නත් බෑ. ඇත්තම ඉඳ කට්ටි කිවෙන තරමනේ මම ඉතින් කිව්වට. ඉතින් එහෙම බලන එක තමයි හිතන්නේ හොඳයි ඒක දැනගන්න එක අපිට තමයි කිව්වාගේ. එහෙන් බැලීම තුළින් දැනගන්නවා. දැනගත්තට පස්සේ කඩිට්ටක් ඇති. මම හිතන්නේ කලි උත්තරමේ සූත්‍ර දේශනාවේ කියුණේ නැද්ද ඇති. නමුත් අපි ඒක ඉතින් කතා කරලා තියෙනවානේ බොහෝ තැන්වල. හොඳයි මම හිතන්නේ තවත් අනිත් කල්යන මිත්‍රයින්ට ඇතු වෙනනම් අපි අද කතා කරන්නේ ජයන්ත මහත්තයා තියෙන ප්‍රශ්නේ. අපි කතා කරන්නේ ශීවතික සූත්‍රයේ අපි වෙබ් අඩවිදාව තිබුණා පසු විසතේ ඒ සූත්‍ර දේශනා යන්න බාන්න. හොඳයි. වසන්ත මහත්තයා ඔබතුමා දෙක තුනේ අපේ සම් වහන්ස පුරවන් සර්ණය සිරිදුනාතුම හොඳයි. අද මේ සූත්‍රයේදී ගහම් කරන රාශියක් අපේ සම් වහන්ස අපිට පැහැදිලි කරලා දෙන්නවා. ඒ තුළින් අපරණගුණ පන්නේග ප්‍රශ්නය දලොත් මහත ඉදිරිපත් කළා. ඒක මම හිතන්නේ ඒකයි තමයි ඉස්සරම් සාකච්ඡා කරගන්නවට කියන්නේ මනෝ කර්ම කියන හැදීමේක උත්සකත මම මට හිතන්නේ එහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අපි අතින් විශාල දේවල් ඉතින් අපි ජීවත් වෙනකොට වෙන දේවල් ඒවා වෙනවා. ඉතින් දැන් ඒ වෙන හැම එකක්ම එකින් එක බල ඉතින් මට හිතෙන විදිහ මේ සූත්‍රය දිහා බලලා මම මේ ප්‍රායෝගිකව යොදා ගන්න විදිහ තමයි මම මේ මට දැන් තේරුම් හැටියට තමයි මම මේක යන උත්සාහ කරන්නේ. එතකොට සංඥාක අපිට පැහැදිලි කරලා තියෙනවා මෙහි සිත් තේනවා නම් මේ විදිහට දලොත් මහත්තයා පැහැදිලි කරගොත් මම මගේ අතින් මෙහෙම දැක්කලා අත්දිනවද පිළිගන්නේ නැහැ කියලා. නමුත් මට ඇත්තටම කියනවා නම් මට ඇක්ටිං වෙච්ච වෙනවද වෙන්නේ දීද කියන කේ කාල තුනක පණි නැතුව මම උත්සාහ කරනවා මොනවා දෙයක්. දැන් අපි දන්නවා මේ මෙහෙම දැන් කායනපස්සනාව වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා මේ කය ප්‍රති සතසතිපට්ඨාන ඒ කායනෙන් විකලෙ මග්ගෝ සත්‍යාන නිසුද්ධියා කියලා. එහෙම කරන්න කියලා කියනවා. ඒක මේ කරන්න පුළුවන් ඒ වගේ දේවල් කරගෙන යන කෙනෙක් සාමාන්‍ය ජීවිතයේදී ජීවත් වෙනකොට ඒක පාඩම මේක දිගටම කරගන්න බෑ. දැන් ඒකේ තියෙන කාර්යයක් අපි ගොඩක් මේ කීපයක් හොතිලා තමයි හම් දීලා. නමුත් අපිට පුළුවන් නම් දකින්නේ හැට රූපයක් දකින්නකොට කාණ සබ්දයක් ඇහෙනකොට මේ සියල්ලක්ම මේ අපේ සමාතුලින් මේක දැකගන්න ලෝකෙ. ඒතර මම මනෝ කර්ම කරනවාද නැද්ද පුරාද නැත්නම් ඒකකින් ඉබද වෙන්නේ නැතුව මේකේ සිද්ධාන්තයේ කීලික දැහා බලලා සමන්ත ඒ ගැන විදර්ශනාවක් කරන්න පුළුවන් නම් ඒක එතකොට සමත භාවනාවක් වඩලා ඒකේ නියම වෙන්න ඕනේ ජීවත් වෙනකොට ඒක ඇතින් ඒ තමයි අවස්ථාවක් ලැබුණොත් ඒ සුළු අවස්ථාවේ කරන්න පුළුවන්. මොකද බුදුජාන වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ඒ කියන්නේ ඒ අවස්ථාවේදී දැනගින් දේවල් ඒ අවස්ථාවේ විදර්ශනා කරලා බලන්න. විදර්ශනා කියන්නේ හැදිච්ච දේ ගැන කතා කරන එක නෙමෙයි. හැදෙන්න හැදුනට පස්සේ දැන් අයියෝ මම මේක කළාද? ආ මෙහෙම කරන්න මම මේක කරන්නේ නැහැ එහෙනම්. මම ගලසිනේ. නැත්තම් ඒක ඒ පැත්ත ඒක හැදිච්ච දේ ගැන ඒ පැත්තෙන් නෙමෙයි යන්න ඕන මම මට හිතෙන්නේ අනිත් පැත්තෙන්. ඒ කියන්නේ හැදෙන්න ඉස්සෙල්ලා මේ වගේ දේ හිතන කොට ඒ කියන්නේ අපිට කියලා කියලා බුදුන් වහන්සේ දැන් මේ සංකප්ප රාගව පුරුතන් කාම. ඒ කියන්නේ ඒ කියන්නේ චිත්‍ර මේ කොම්පිටික තියෙන චිත්‍ර ගොඩක් තියෙනවා. ඒ කියන්නේ සද්ද රූප, ගන්ධ රූප, ඒ කියන්නේ පොතබ රූප ඔක්කොම රූප වශයෙන් ඉන්නේ අපිට. දැන් අපිට මනෝ කර්ම හැදෙන්න හේතු ඒව තමයි. එතකොට මේකේ කාමා යාන චිත්තාංග ලෝකේ මේ කියන චිත්‍ර වුණා. චිත්‍ර නෙමෙයි. නමුත් සංකප්ප රාග පුරුෂස්තු කාම කියලා කියනකොට මේ සංකල්පය මේ සංකල්පේ මත ගොඩනගීච්ච දෙයක් නිසා මනෝ කර්ම හරි ඒකින් මනස වෙනස් වීම නිසා හැදි වෙනවා වචී කර්ම, කාය කර්ම ඔක්කොම විතරයි. ඒක නේද? දැන් මේක ඒ කියන්නේ දෙදේට දෙදේ හැදුනට පස්සේ දැන් ඒක වළක්වා ගන්න උත්සාහ කරන්නේ නැතුව දෙදේ හැදෙන ඉස්සෙල්ලම ඒක මේක කරනවා මේක හිතා මෙහෙම දෙයක් නෙවෙන්නේ කියලා. ඒ කියන්නේ මනස ඒ පුරුෂයාගේ මනස තුළ උපදින සංකල්පයේ රාගයේ දෙකට කාමී කෙනෙක්. උතන සිත්තන්ත චිත්‍රාණ සතේම ලෝකේ කියුවාම මේ ලෝකේ චිත්‍ර නම් කියනවනම් ඒක සංකප්ප රාගව පුරුෂ සංකල්පකම එතනින් තේරෙන සංකල්පය. ඒක බලක්ව ගන්න උසිත ක්‍රමදී. ඒ කියන්නේ සම්මතකත සම්මාදිට්ඨිය තුළින් ඒක එහෙම දෙයක් එන්නේ නැහැ කියලා මට හිතෙනවා. ඒක ලෝකෙත් හොඳයි. ඒ කියන්නේ දැන් අපි ලෝකයක් කියුවාම අපි දන්නවා අවිද්‍යා කර්ම තණ්හා ආහාර වලින් හැදලා තියෙන එක බුදුහාම කිව්වා. තවත් කමක් තියෙනවා. නමුත් දැන් අවිද්‍යාව කියන සත්‍යක කියලා දැන් අනිත් පැති වල බලොත් මේ තණ්හා ආහාර කර්ම ඒ පැති වල මේ ලෝකයේ ඇතුළේ ඉඳගෙන කරන දෙයක් නේ. ලෝකෙින් මිදෙන්න කියන දේශනා කරපු බුදුහාම වහන්සේ ඉන්න අපිට එන්නවා සම්මා දිට්ඨිය කියන්නේ මට හිතෙන්නේ මේක මේ කම්මස්සක සම්මා දිට්ඨිය තුළින් එන්නේ මේ කාම ලෝකයෙන් යන්නේ. මිදෙන්නේ කන්නේ මේ තුන් ලෝකෙට ඇතුළේ. ආමෙන් මිදෙන්න නම් ඒකෙන් යනවා extra ඊට වඩා ඉහළ මට්ටමකට. ඉතින් දැන් සතර සත්‍ය පස්කාණේ අනුව මේ බුද්ධයන් වහන්සේ කියන දුක. දුක කියන්නේ කියද නිච්ඡන්තං දුක්ඛ. ඒ විදිහට ඒක බලන මොකද්ද මේ කියලා කියන්නේ. ඒ විදිහට බලන ඒ වගේ මනස්කාරයක් කරොත් මට කියනවා සෑහෙන දුරට අපිට අර වගේ දේවල් හිතන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ කියලා. මොකද ඒකට පිළිගන්නේ තමයි යෙදෙල තියෙනවා. එතකොට කායකම තවන්සුතරින් කාය කර්ම වෙන්නේත් නැහැ, පශී කර්ම වෙන්නේත් නැහැ. ඉතින් මනස මනසිකාර ක්‍රම අරගෙන දෙයක් ඒ කරවිලා. ඉතින් එහෙම දෙයක් තමයි මට හිතෙනවා තමන් ධර්මකම් දෙයක් කරාට එතකොට තමන්ගේ ඒක කුසල අකුසල පැත්තට නෙමෙයි මං කියන්නේ ඉතින් දෙන්නේ සාම සම්බන්ධකම මේක නිදීනේ මාර්ගයක් හිතේ වෙදින්නේ කියලා මට හිතෙනවා. ආ තිරුවන් සරණයි සුබ දවසක්. තිරුවන් සරණයි සර්වාදේ. හොඳයි වෙනත් කල්‍යාණ මිත්‍ර මිත්‍රයෙකුටත් එකතු වෙන්න පුළුවන් සේන මහත්මයාට. තෙරුවන් සරණයි. අද සම්මාසී තාම හොඳට විස්තර කළා මේ සූත්‍රය. බුදුහාමුදුරේ සාරාංශ වශයෙන් කියපු එක ඉතාම විස්තර විදිහට ඉතාම හොඳින් අපේ සම්මාසී විස්තර කළා. ඒකට බොහොම පිං. මොකද මෙතන මම තේරුම් ගත්ත මට හිතට වැදිච්ච ලොකුම හොඳම එක තමයි මම හිතන්නේ අර ස්වාමීන් වහන්සේ උදාහරණයක් කිව්වා මේ අම්මට දුකින් විදහස් කරන්න කියන අම්මා ලෙඩ වෙලා ඒකෙන් දුකින් විදහස් වෙන්න කියලා හිතාගෙන වෙඩි තියලා අම්මව නැති කළාම ඒ මනුස්සයාට ඒක බලපෑවා. මෙතනදී අපි හිතනවා දැන් ගොඩක් කලාවට කියලා තියෙනවා මේ චේතනාහං වික්කවේ කම්මං වදාමි කියන වචනේ කිය ගොඩාක් දෙනෙක් කියනවා චේතනාව තමයි මේ කර්මය. ඒ කියන්නේ චේතනාව හොඳනම් ඕන දෙයක් කළාට කමන්නේ කියන අදහසක් සමහර වෙලාවට සමහර තැන්වලදී මට හිතලා තියෙනවා. ඉතින් මේකත් මට ගොඩක් ගැටලුවක් වගේ තිබුණා. දැන් මෙතනදී හොඳටම පේනවා මේ චේතනාව කියන එක අපිට මේ කර්මය කියන එක අපිට විස්තර කරන්න බෑ. මොකද බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කර්ම විෂය අචින්තයයි කියලා. ඒකෙන්ද කොයි වෙලාවෙ කර්මයක් වෙනවද? ඒ කර්මය මේ අපි කර්මය වෙනකොට ඒක අපේ තියෙන නොදැනීම නිසා අපි ඒකට එක එක දේවල් දීලා ඒක හරි කියන හදනවා. අපි ඒකම තමයි ඒක වහගන්න හදන එකම තමයි අපි තව තවත් ඒ නරක පැත්තට යන්නේ. ඉතින් මෙතන මේ සූත්‍රය අනුව බුදුහාමුදුරුව එකම දෙයයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ අපිරිසුදු ක්‍රියා, අපිරිසුදු වචන, අපිරිසුදු සිතිවිලි නවත්ත ගන්න ප්‍රයක. ඒක තමයි මේකට මේවට ඔක්කොටම මේ බයට නැත්තම් ඒ අනිත් හැම දෙයකම මුල මේකයි කියන එක. ඒ කියන්නේ ඒ තුන තමයි ප්‍රධාන වශයෙන් දීලා තියෙන්නේ. ඉතින් මෙතන අපිරිසුදු දැන් මෙතන මම හිතනවා දැන් මනෝ කර්මවල යන්නේ ඉස්සෙල්ලා ක්‍රියා සහ වචන නවත්ත ගන්න ඕනේ කියලා. අපි හිතනවා සමාජයට අපි දැන් ක්‍රියා කරන්නේ අපි වචන කියන්නේ අපිට දැන් තියෙන මනෝ එක විතරයි කියලා. නමුත් එහෙම හිතුවත් ඒක අපිම රවට්ට ගැනීම කියලා මම ගැන බලනකොට මට හිතෙන්නේ මම දැන හිතේ ගැන මං ගැන බලනකොට මට හිතෙන්නේ මම කතා කරන්න ඕනේ ක්‍රියා වචන සිතුවිලි කියන තුනම එකට යන්න ඕනේ දෙයක්. ඒක මොකද ක්‍රියාවක් වෙන්නේ නැහැ සිතුවිල්ලක් නැතුව. ඒතකොට සිතුවිල්ලක් ඇති වෙනවා නම් ඒක අනිවාර්යෙන් බොහොම දුරට ක්‍රියාවකට මතුවෙන වචනකට යන්නේ ඒ සිතුවිල්ලත් එක්කමයි. මොකද ඒකෙන්ද අපි මේ සිතුවිලි හොඳ කරගත්ත තරමට තමයි මේ වචනත් ක්‍රියාත් හොඳ වෙන්නේ කියලා අපි දන්නවා. ඉතින් මේ අනුව බලනකොට මේක එකට ගැලිලා එකට එක මේ තුනම එකට තියෙන එකට ගැදිච්ච තුනක් හැටියටයි මට තේරෙන්නේ. ඉතින් මෙතෙන්දී අපි හම්බුනේ කිව්වා වගේ මේකේ මේ තුන මේ ක්‍රියා වචන සංසිතිවිලි ඒ තුන හරි ගැස්ස ගත්තොත් ඒ කියන්නේ හරි ගැස්ස ගන්නවා කියලා කියන්නේ සංඥාසම කිව්වා මේ ඒක මේ කැමැත්ත අකමැත්ත කියන එක නැති කරගන්න කියලා මන්ත්‍රකද සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා අවිජ්ජා දෝමනස්ස කියන වචන දෙක. ඉතින් ඒ වචන දෙක සරලව උන්වහන්සේ අපිට කියලා දුන්නා මේ කැමැත්ත අකමැත්ත කියන එක. මේ දෙක නැති කරගන්න තමයි මේ මාර්ගය යන්නේ. මේක නැති කරගන්න නැතුව නිවන් මාර්ගය නැත්නම් නිවන කියන එක සදාකාලික නිවනක් අපේ මේ දැනට තියෙන මේ බයෙන් විවා ගන්න බය. අපිට නිතරම තියෙන බයක් තියෙනවා. මම දන්නවා ගොඩාක් දෙනකොට මට තියෙන බයක් තියෙනවා. ඒ බය ඇති වෙනවා. ඉතින් මේව නැති කරගන්න නම් තියෙන එකම මාර්ගය මේ ක්‍රියා වචන සිතුවිලි කියන දේවල් හොඳ පැත්තට හැරෙන එක කියන එකයි මගේ අදහස. තෙරුවන් සරණයි. හොඳයි. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට යොමු වෙමු. දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ කල්යාණ මිතු මිත්‍රයන් බොහෝ අදහස් ප්‍රකාශ කළා. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් ඇහැට මම හිතන්නේ ඉදිරිපත් වුණා කියලා කාගත් එකම අදහස් කියුනේ. අපි හැමෝමනේ මම වහන්සේට මේ මිතුරු කාල සීමාව අපිට මේ දේ කියලා දෙන්න ස්වාමීන් වහන්සේ මේ අර මම වරේ හිටපු තැනම මම ඉන්න ස්වාමීන් වහන්සේ මේ විතරේ ඉඳලා අහන්නම් ස්වාමීන් වහන්සේ අර කෙනෙකු කොතරම් ධර්මයේ දන්නා වුණත් කොතරම් සිල් පන්සිල් රැකගෙන හිටියා වුණත් ඒ මනෝ ක්‍රියාවන් අපිරිසුදු වෙන්න පුළුවන් බව වහන්සේ පැහැදිලි කළා. අපි පාරට බැස්සන් පස්සේ කඩේ shopping mall එකට ගියන් පස්සේ ඇහැට ගැටෙන දේවල් දකින්න දේවල් සිත ඇදෙන්නෙම අර තණ්හා සිටි ඒ මානයි තියෙන නිසා ලෝභේ තියෙන නිසා ඒක සිදු වෙනවා. ඉතින් ඒක ක්‍රමක්‍රමයෙන් අවම කර ගැනීම තමයි අපි මේ සද්දා සීල ප්‍රඥාව වෙන කාර්යකර්තව කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඒක තවදුරටත් මාතෘ සිද්ධ වෙන බව මටම පේනවා. සාමාන්‍යයෙන් අනේ අවම කර ගැනීම සඳහා මේ වෙනකොට විවිධ උපදේශ ලැබී තිබුණත් තවදුරටත් ඔබ වහන්සේගෙන් උපදේශයක් ගන්න කැමතියි. ඒක තමයි. ඔව්. මෙතනදී එකක් විතරක් මම පැහැදිලි කරලා දෙන්නම්. මේ දැන් අර එක මහත්තයෙක් කැනඩාවේ මහත්තයා වෙන්න කිව්වා. මේ සූත්‍රේ කෝකද මම ගන්න කියන එක තාම ගැටළු සහගත භාවයක් තියෙනවා කියන එක කිව්වා. දැන් අපි කියමුකෝ දුගඳ කියන වචනේ විතරක් ගමුකෝ. මේ ආදීනම පහක් තියෙනවා. ඒ ආදීන පහේ දුගඳ විතරක් කියන එක ගම් මේක අරගෙන මම දැන් පොඩ්ඩක් යන්න. දැන් අපි කියමු දැන් මට මේ දවස්වල ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. මොකද්ද ඒක සාකච්ඡා කරනවා. තමන්ගේ පවුලේ තාත්තා වෙනත් කාන්තාවන් සමග සම්බන්ධතාවයක්. එතකොට දැන් දරුවෝ තුල හැදිලා තියෙනවා මට අපට අනාගතේටත් මේ මේ දූෂිත තත්ත්වයේද අහන්න ලැබෙන්න දකින්න ලැබෙන්නේ. එතකොට ඔන්න දුගඳක් ගිහිල්ලා පවුල තුල තමන්ගේ තාත්තා පිළිබඳ දිරිඳටත් එහෙම ගිහිල්ලා. එතකොට දැන් ඒ යම් යම් සීමාවක් තුල ඒ කුටුම්බි තුල මෙහෙම දුගඳක් ගිහින් තියෙනවා. එතකොට ඔය දුගඳවල් පුළුල් වෙනවා. ඒක සිද්ධාන්තයක් මම කිව්වේ. දැන් අපි මොන ත්‍රස්තවාදී චරිතයක් ගත්තොත් එහෙම ඒ ත්‍රස්තවාදී චරිතයේ පිළිබඳ ලෝකෙ ඉන්න ප්‍රබලම ත්‍රස්තවාදී චරිත පිළිබඳ දුගඳක් ගිහිල්ලා තියෙනවා. සුවඳ දෙයක් නෙමෙයි ඔහුන් ගැන ගිහින් තියෙන්නේ. ගිහිල්ලා තියෙන්නේ මුළු ලෝකේ පුරාම ඔහුන් ගැන දුගඳක් හමලා තියෙන්නේ. එතකොට ඒ විදිහට ඉහළම තැන ඉඳලා පහළට එනකන් ඔය කියාපු දුෂ්චරිත මේ තුලින් තමන්ගේ දුඟදක් යන. එතකොට සොහොනේ තියෙන හැමතිස්සෙම මිනිගඳනේ. සුවඳක් යන්නේ නැහැ. සෙන්ට් ගඳක් යන්නේ නැහැ සොහොන තුල. සොහොන තුල යන්නේ සෙන්ට් කියන්නේ සුවඳ ගන්ධයක් නෙමෙයි විහිදෙන්නේ. දුගඳ ගන්ධයක් තමයි සොහොන තුල නිකුත් වෙන්නේ. එහෙමනම් තමන්ගේ චරිතයේ අර කායික වශයෙන් වැරද්දක් සිද්ධ වුණා, වාචික වශයෙන් වැරද්දක් සිද්ධ වුණා, මානසික වශයෙන් වැරද්දක් සිද්ධ වුණා, ඒ දුගඳ යනවා. දැන් අපි කියමුකෝ මානසික වශයෙන් අපි කියමු ලෝභයි කියලා. දැන් එතකොට කතා කරන්නේ සමාජයේ තියෙන ඕ ලෝභය කියලා. එයාට වැදිනවා දුගඳ එයක් යනවා යා පිළිබඳව. එහෙම නැත්නම් දේශසහගතයි කියමු. එතකොට කියන්නේ යා පිළිබඳව යන්නේ එක්කෝ ඊර්ෂ්‍යාකාරයක් තියෙනවා, එහෙම නැත්නම් දුෂ්ටය කියලා කියන දුගඳක් එනවා. ඒකට ඒක පවුල තුල යන්න පුළුවන්. සමහරවිට අම්මා කරන දරුවෝ තුල යන අපෝ අපේ අම්මා යකෙක් වගේ කතා කරන්න එපා. අන්න එහෙම. ඒ වගේම සමාජයේ තුල යන අල්ලපු ගෙදර කෙනා නම් මෙන්න මෙහෙමයි හරිම මේ දුෂ්ටයි කියලා ওই විදිහ යනවා. මේ විදිහේ හැමෝටම යනවා ඒ දුෂ්ව පණවිඩය. ඒ පණවිඩය වලක්වා ගන්න තමයි ඒ දුගඳ වලක්වා ගන්නයි කටයුතු කරන්න ඕනේ. ඒකට තමන් තුළ නැතිනම් කලබල වෙන්න ඕනේ නැහැ. බලන්න ඕනේ මේ පණීඩේ යනකොට මේ දුගඳ මා ළඟ තියෙනවද, මේ කියන මොනවා හරි දුගඳ මා ළඟ තියෙනවද. සමහර විට වැඩිපුර කතා කළොත් කෙනෙක් අපෝ ඒ වාචාල කුජලේක එක සම්ප්‍රප්ලාප්න ඉදදන එක් අතුස්සනේ භාෂා කරන වාචාල කියන වචන අපෝ ඒ මිනිස්යාද ගැලවෙන්න හම්බෙන්නේ නැහැ කතා කළොත් එහෙම කියලා අන්න ඒ විදිහට කියනවා. ආ ඒ පුජ්‍යලයා මහත් නැවතත් අපිට වාසයෙන් නැසයන් දැස්සේ යමක් සිද්ධ වුණා මම හිතන්නේ. වාසයෙන් නැහැ මම හිතන්නේ. සයන්ස් අපිට ඇහෙන්නේ නැහැ. දැන් අපි නැවත සම්මාසෙ ඩ්‍රොප් කරලා ඉතරක් ගමු. සාවිතාම කිතුලා කියන සාකච්ඡාවට උන්වහන්සේ මොන් ඩ්‍රොප් කරලා නැවත ගන්නවා. සන්වාස දැන් ඇහෙනවද? සනස්සබ් දැනෙන්නේ දැන් කොහමද? දැන් ඇහෙනවද? ආ දැන් ඇහෙනවා ස්වාමීනි. දැන් ඇහෙනවා. ඔව්. හා. එතකොට මේ දුගඳ කියන එක අඩු වැඩි වශයෙන් ගමන් කරනවා. එතකොට මේ පහම ওই විදිහට අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් සමහර විට මෙහෙම යනවා. අම්මට තාත්තට සලකන්නේ නැති උජ්ජලයේ මිනිසයා. ආ මේ විදිහට යනවා. ওই විදිහට යනවා. ඒ වගේම තමන්ගේ ජීවිතේට නරක ලකුණක් එනවා, ගඩක් යනවා කියන එකයි මෙතනදි පැහැදිලි කරන්නේ. ඊළඟට ලෝභ හා ද්වේෂ දෙක තමන්ගේ හිතේ වැඩිපුර වැඩ කරන්න හේතුව භයානකම කෙනා මෝහයේ ඉන්න නිසා. මෝහයේ ඉන්නවා. ඒකට මෝහය කියලා කියන්නේ මේ ලෝකේ පවතින එහෙනම් මම කතා කරනවා මේ ලෝකේ පවතින මේ අනිත්‍යතාවයේ නොදකින්කම නිසා තමයි මේක මේ වැඩ කරන්නේ. අපි අනිත්‍ය කියන වචනේ විතරක් නිකන් ගමුකෝ. අනිත්‍ය කියන මේ කියන මේ ධාතුවෙන් කියවෙන්නේ ගමනේ කියන එකයි. ගමනේ යෙදিলা කියන එකයි. ඉත්‍ය කියන්නේ ගමනේ යෙදিলা. එතකොට නිට්ටය කියනවා ගමනේ නොයෙදিলা. ඊළඟට අනිත්‍ය කියලා කියනවා ගමනේ යෙදিলা නොවේ ඉන්නේ. ඒ කියන්නේ නොයෙදিলা නොවේ ඉන්නේ වැරදුනා. ගමනේ නොයෙදিলা නොවේ ඉන්නේ. ඒ කියන්නේ යෙදিলা ඉන්නේ. ගැඹුරු අර්ථයක් තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් අපි ප්ලේන් එකේ යනවා කියලා. ප්ලේන් එකේ යනවා කියලට අපි මොකාවක් හෙල්ලීමක් වෙන්නේ නැහැ. අර ප්ලේන් එක ඇතුලේ නිකන් ඉඳගෙන ඉන්නවා තමයි කරන්නේ. නමුත් අපි 60ක්ම ගානක් ගමනක් කරනවා. අපි ඇවිද්දද කියලා අහුවත් කියන්න තියෙන ඇවිද්ද නම් නැහැ කියලා. ඒ වගේ දැන් අපි මේ ඉඳගෙන ඉන්නවා. ඒකෝට මේ ඉඳගෙන ඉන්නකොට මේක ඇතුලේ ගමනක් සිද්ධ වෙනවා කියලා අපට පේන්නේ නැහැ. නමුත් හොඳට තියුණු අන්දමින් හිතලා බැලුවොත් මේ අනිත්‍ය ක්‍රියාවලිය පුදුමාකාර සිද්ධ විදිහට සිද්ධ වෙනවා. එක කොටසක් තමයි හුස්ම ගැනීම පිටකිරීම. හැම තප්පරයකම නේ තප්පරෙන් ගණන් හදන්න බෑ. මුළු බොඩියක පුරාම හුස්ම ගමන් කරනවා වාතය. ඊළඟට ලේ ගමන් කරනවා මේ බොඩියක පුරා. ඒ වගේම මේ ශරීරයේ ආහාර ජීර්ණය වෙනවා හැම වෙලාවෙම. උෂ්ණත්වය ගමන් කරනවා ඇතුළේ වෙනවා පිට වෙනවා විශේෂිත පාදාර්ථය දක්වා. ඊළඟට මේ ශරීරයේ දිරුමකට ලක් වෙනවා හැම මොහොතකම. දිරුමකට ලක් වෙනවා පළමුව මයන්න කියලා දෙවෙනි මයන්න කියනකොට ඒ හැඟත් නෙවෙයි ඒ හිතත් නෙවෙයි. උච්චර වේගෙන් වෙනස් වෙනවා. නමුත් අපි ගමනේ යෙදিলা නැහැ වගේ තමයි ඉන්නේ. ඒ කියන්නේ එහෙම වෙනස් වෙන්නේ නැහැ වගේ ඉන්නේ බලනකොට. දැන් ඇහෙන් ගත්තොත් එහෙම පින්වතුනි දැන් අපි රූපයක් ගන්නවා. රූපයක් බලන්න යනකොට ඒ රූපය කියන්නේ ඍතුජ රූප සම්භාරය ගුලියක් තියෙන ඍතුජ රූප ගුලියක් අෂ්ටක රූප කලාප ගුලියක්. ඒ වගේම ඇහැ කියලා බැලුවොත් එහෙම අෂ්ටක රූප කලාප තියෙනවා, චිත්තජ රූප කලාප තියෙනවා, ඍතුජ රූප කලාප තියෙනවා, ආහාරජ රූප කලාප තියෙනවා. ඊළඟට එතන තියෙන රූප කලාප කර්මජ රූප කලාප ප්‍රසාද රූපේ කියලා කියන්නේ මේ කන්නඩිය වගේ එකක් නේ. කන්නඩිය කියන එකෙන් අපි අකුරු බලන්න ගත්තට කන්නඩියට දැනීමක් නැහැ. කන්නඩියට දැනීමක් නැහැ. කන්නඩිය හරහා පරිණතියක් ඇතුළට ගන්න. ඒ වගේ ප්‍රසාද රූප කියන එක බිහි කරලා තියෙන්නේ කර්මජ රූප කලාප සමූහයක්. ඒ රූප කලාපයේ කාලස චිත්තක්ෂණ 17යි. එතකොට මේ චිත්තක්ෂණ 17න් 1000ක අලුතෙන් අලුතෙන් මිලියන ගණන් හැදෙනවා මේක. පෙර පුණ්‍ය කර්මවල විපාක. කර්මය නතර වුණොත් එහෙම ඔන්න මේ ඇහි රූප කලාප හැදෙන්නේ නැතුව නතර වෙනවා. නතර වෙච්ච හැටි ඕ අපි කියන හැපෙන්නේ. ඉතින් වෛද්‍යවරු මේකට බෙහෙත් දෙනවා. ඕකට බෙහෙත මෙන්න මේක තියෙනවා මේක තියෙනවා කියලා. ඉතින් ලෝකේ හොඳම හොඳම නිෂ්පාදිත සේවා දෙනවා. දුන්නට හැපෙන්නේ. හැපෙන්නේ නැත්තේ ඇයි කියලා අහපුවම ඒ වෛද්‍යවරු දෙන්නේ ආහාරජ රූප කලාප. කර්මජ රූප කලාප හැදෙන්නේ නැහැ. කර්මජ රූප කලාප හැදෙන්නේ නැහැ. එතකොට මේ කර්මජ රූප කලාප හැදීම නතර වෙලා. ඒක පුණ්‍ය ශක්තිය මුල් වෙලා තියෙනවා. ඊළඟට එතන තියෙනවා තව කයේ මේ ඇහැ තියෙන්නේ කයේ තියෙන මේ කර්මජ රූප ටිකත් එතන තියෙනවා. ඊළඟට මේ රූප කලාප කයේ මොන කයද? කාන්තා රූප කය සම්බද වූ භව රූප කලාපත් කොට නැගෙනවා. එතකොට බලන්න මොනතරම් රූප කලාප සමූහයක් ඉතාම වේගෙන් වෙනස් වෙනස් වෙනවා. ඉතින් ඇහැ කියන්නේ කන්නඩිය වගේ අර පරිවිදේ ලොකු කරලා ගන්න තරම්. එතකොට එතෙන්ද හිත හිට වෙනවා. හිට වෙනකොට අර ඇහෙන් දුන්න ඒ කන්නඩියෙන් දුන්න පණිවිඩය අර ගන්නවා. එතකොට අතන අර ඍතුජ රූප කලාප ටික චිත්තක්ෂණ 17යි පවතින්නේ. ලෝකේ තියෙන ඕනම රූප කලාපයක ආවිස් චිත්තක්ෂණ 17යිනේ. එතකොට ඒක උපාදිතිති බංග එහෙ සිද්ධ වෙනවා. එහෙනම් මේ ඇහෙත් උපාදිතිති බංග සිද්ධ වෙනවා. එතකොට හිතේත් උපාදිතිති බංග සිද්ධ වෙනවා ඒ චිත්තක්ෂණයට. එතකොට ඒක අර අරක අර අරක 17කට බෙදලා ඒකෙන් එකයි ගන්න තියෙන්නේ. මේක ආවස. එහෙනම් මොනතරම් වේගයක්ද කියලා බලන්න. එහෙනම් බණ අහන්න ඉඳගත්තාය නෙමෙයි ඊළඟ මොහොතේ ඉන්නේ. ඊළඟ මොහොතේ. එහෙම දැන් මේනොට කෝටි ප්‍රකෝටි ගාන වාර වෙනස් වෙලා. අපි ඒ අපේ තියෙන මතක සටහන් නිසා තමයි අපි මේ ලෝභ කරන්නේ. අපි මේ තියෙන මතක සටහන් නිසා තමයි දේශ කරන්නේ. මතක සටහන් ටික ශනිකව අමතකෝ. මොකද වෙන්නේ? අර ඇමරිකාවේ අම්මා කෙනෙක් ඉන්නවලු, ඒ අම්මා ළඟට දුව ඇවිල්ලා හැමදාම කියනවලු මේ අම්මේ මම මේ ප්‍රෙග්නන්ට්ලා ඉන්නේ. ඉතින් මේ අම්මා ප්‍රෙග්නන්ට්ලාද බොහොම සතුටින් කියලා සතුට වෙනවා. ඉතින් ඒතනින්ම අමතක වෙනවා ඒ අම්මට. ඊළඟ දවසෙත් ඇවිල්ලා ආයේ අම්මට කියනකොට අම්මේ මම ප්‍රෙග්නන්ට්ලා. එතකොටත් අර විදිහටම සතුට වෙනවා. ආයෙ අමතක වෙනවා. මේ TV එකේ මේ YouTube වල තිබුණු සිද්ධියක් නේ. එතකොට බලන්න පින්නතුනේ එහෙනම් අර මතක සටහන් නැතුව ගිහිල්ලා මේකනේ අම්මට ඒ වෙලාව තියෙන්නේ. දැන් අපේ මේ මතක සටහන් ටික නැති වුණා නම් මේ අපිට මේ අපි ඒ අපි නෑ. මේ මතක සටහන් තමයි මේ අපි ඉන්නවා කියතියා මේ ජීවත් වෙනවා කියතියා අපි මේ අවුරුදු 100ක් ජීවත් වුණා. මම මෙච්චර කාලයක් මෙහෙම රැකියාවක් කළා. මම මෙච්චර මේ තනතුරු දරුවා. එහෙම නැත්නම් මම මෙච්චර මට බුද්ධිස්තම් කරා මිනිස්සු. මට මේ මේ තරම් ජාති තිබ්බ කියලා ඒ ආඩම්බරකම් හරි මොනවා හරි කියන්නේ මතක සතා. බැලුවොත් එහෙම අර එනියේ තියෙන සියලු රූපනුත් මේ වෙනස් වෙලා චිත්තක්ෂණ 17යි. ඇතුලේ තියෙන මේ සියලුම දේවලුත් මේ වෙනස් වෙලා එකක් අව වෙනස් නැතුව නෑ. ඒකයි මේ අර අනිත්‍ය කියන එක හරීම ගැඹුරු එකක් කියලා කියන්නේ. ගමනේ නොයදිලා නොවේ ඉන්නේ යනවා. හැබැයි බලනකොට තියනවා වගේ පේන අර ප්ලේන් එකේ යනවා වගේ එකක්. එතකොට ප්ලේන් එකේ ගියාට අපි හෙල්ලෙන්නේ යමක් සිද්ධ වෙනවා යනවා කියලා. ආන් ඒ වගේ හරීම ගැඹුරු ක්‍රියාවලියක් අපි තුල සිද්ධ වෙන්නේ ඊට වඩා ඉතාම තියුනේ. ඔය තියුණු தත්ත්වය දකින්න තැනට සිහිය දිහි කරගන්න එක තමයි ඔය විදර්ශනාව කියන්නේ. අන්න එතෙන්ද තමයි ඔය උදයව් විනානේ පහළ වෙනවා කියන්නේ. ඕවා පේනවා අනිවාර්යෙන්ම මේ තමන්ගේ තියුණු හිතට හැදෙලුවම පේනවා. නොපෙනී තියන්නේ. ඒ පේන තැනදී තමන්ට පේනවා තමන්ගේ මේ ශරීරය නිකන් මේ වෙන පිටක් වගේ බොහෝම වේගෙන් ක්‍රියාත්මක වෙනවා. අදුමතරම ඔන්නඔහොම මෙනෙහි කරන්නවත් අපිට පුළුවන්කම ලැබෙනවා නේද? නිකන් ඉන්න ගමන් මම මේ රූපයක් දානකොට බලන්නේ නැහැ නේ මේක. කියලා අන්න ඒ තැනටවත් සමන්ට අර දකින්න පුළුවන් නම් අන්න අර විදිහේ මේ එහෙ තියෙන රූප කලාප සමූහය චිත්තක්ෂණ 17යි තියෙන්නේ. ඊළඟට අර එළියේ තියෙන එකත් චිත්තක්ෂණ 17යි. ඔතෙන්ද මේ හිත කියන එක ආපුහම එක චිත්තක්ෂණයයි ඔය හිත කාවිෂ කියලා කියන්නේ. එතකොට මෙච්චර මේ වේගෙන් තියෙන මේ ධර්මතාවයක් නෙමේ ඔපගේම එකතුවක් නෙමේ සංස්කාර කියන්නේ. ඇහි තියෙන ඇහැ නැත්තම් ඒ ඇහින් ඇහැ නැත්තම් අර හිතේ චිත්තක්ෂණ දුවන්නේ නැහැ. ඒ කියන්නේ මේ මොන චිත්තක්ෂණයක චක්කු විඥානයේ චිත්තක්ෂණ දුවන්නේ නැහැ ඇහැ නැත්තම්. ඇහැ අවශ්‍යමයි. එළියේ තියෙන එකත් මේ අපි මේ හිතන්නේ එළියේ තියෙන මල ළඟ කියලා කිව්වට මල ළඟ අපි හිතන්නේ නැහැ. මල අවශ්‍යයි ඒ වුණාට මලත් ආධාර කරගෙන ඇහත් ආධාර කරන දැන් එකතු දෙකයි. මෙතන රූප කලාප ගොඩයි. ඊළඟට හිතත් ආධාර කරගෙන මේ දෙයක්. ඒකට හිත සකස් වෙන්නේ කොහොමද? චෛතසික සමූහයක්. පළවෙනි චක්කු මේ පංචස්දාවර්ජන හිත පහළ වෙන්නේ. චක්කු විඥාන පහළ වෙන්නේ මේ මුල් සර්වචිත්ත සාධාරණ චෛතසික සමූහය එක කියලා. එතකොට මේ චෛතසික සමූහයක් අතනත් එකතුවක් ඔක්කොම එකතුවක් තමයි මේ අදහසක් කියලා තණ්හාවක් කියලා හැදෙන්නේ. ප්‍රියයි කියලා හැදෙන්නේ මේ එකතුවක්නේ. ඉතින් මේ වගේ පැවැත්ම චිත්තක්ෂණ රූපණක් 17යි හිතේනම් එක චිත්තක්ෂණය. ඉතින් මේවටද මේ අපි රැවටෙන්නේ කියලා ඉරලා ඔන්න තේරෙනවා ඊට පස්සේ මේ ලෝභ වෙන්නේ කියලා මේකේ මොකක්වත් නැහැ. මේ ඉන්නවා ඉන්නවා වගේ පෙවුනට ඉන්න කෙනෙක් නැහැනේ. මේවා නිකන් මහ හීන වගේ දේවල් නේ. ආන් ඒ තැනට තේරෙනවා කියන්නේ. අන්න ඒ තැනට යෝනිසෝ මනසකාරයේ යන්තම් හරි අපි හිතනවා ලෝභ කරන වාර ගන්නවත් අදුපතරමේ අදි වෙනවා. ආන් ඒ තැනට අපත් වෙනවා. ඒ කියන්නේ හිත අපවිත්‍ර වෙන්නේ නැහැ. ඒ වගේම ද්වේෂ කරන වාර ගන්නවත් අපි අදි වෙනවා. මෝහ වෙන එක නතර වෙනවා. ඒ අපිරිසිදු භාවය මනෝ කර්ම සිද්ධ වෙන්නේ නැතුව ආරක්ෂා වෙන ඕන විදිහට දකින්න පුළුවන් චින්තනයේ කොට නගා ගන්නවා. සාදු සාදු සාදු. හොඳයි කලින් හින්දාත් ගෞරවයෙන් අහන ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවසාන වශයෙන් අපට අවස්ථාව තියෙනවා. පෙරවන් සම්මයි සාමින් වහන්සේ. ඔව්. සාමින් අපි කරපු අපි ධර්මයේ හැසිරෙන කලින් කරපු කාලෙ තිබ්බ අපේ කයෙන් වචනෙන් මනෝද්වාරයෙන් සිදුවෙච්ච පැරණි අතීතයේ සිදුවීම් ටික නැවත මතක් කිරීමක් මනාවත මතක් ආවර්ජනයක් කිරීමක් කරත් සන්නස ඒකත් අපිට අකුසලයක් සිද්ධ වෙන තැනක් නේ සන්නස ඒක අපි කොහොම සන්නස එතන මගහරව ගන්න අපි ඒක මතක් නොකර සිටීමද නැත්නම් සන්නස ඒකට විසඳුමක් කොහොමද දෙන්න සන්නස සේවන් සන්නස මතක් කරනවා කියවුවාම ඕකේ කරුණු දෙකක් හොගේ එනවා. එකක් අපි ලෝභයට බර වෙලා හෝ ද්වේෂයට බර වෙලා මතක් වෙනවා නම් කර්ම සිද්ධ වෙනවා. මනෝචිත්ත වීති ගමන් කරනවා. ඒක තමයි ජවන්සිත් අනිවාර්යෙන් පැහැදිලිව ගමන් කරනවා. ජවන්සිත් ගමන් කරනවා කියන්නේ කර්ම සකස් වෙනවාමයි. බුදුහාමුදුරේ ඒක උගන්වලා තියෙනවා. මෙන්න මෙහෙම ආනන්තරීය පාප කර්ම පහේ පහ අනිවාර්යෙන් විපාක දෙනවා. තව එකක් බේරෙන්න බැරි එකක් තමයි තමන් කරගත්ත මොනවා හරි චූටි අකුසලයක් හරි නැවත නැවත මෙනෙහි වෙනවා නම් තමන් අනිවාර්යෙන්ම නරක තැනකට ගමන් කරන්න හේතු වෙනවා කියලා කියන්නේ. තර කවුද? මල්ලිකා දේවියකින් බුදුහාමුදුරන්ගේ අග්‍රදායිකාවනේ කොයි තරම් පිංකම් කෙරුවද. නමුත් එතුමියට නැවත නැවත පොඩි සිද්ධියක් මතක් කළා අර ස්වාමියාට බුරු කීමක්. ඉතින් මරණයට පත් වෙනකොට ඒක තමයි ශනිකව සමන් තුලට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඒතර කර්ම ප්‍රක් වෙනවා අනිවාර්යෙන් විපාක හිත් මේ සකස් වෙනවාමයි. එතකොට ඒ මතක් වෙනකොට සමන්ට ඊළඟට ඕකට මේ ඕක මතක් වෙනවා කිමුකෝ අපි ද්වේෂ පැත්තේ කන්නේ ලෝභ පැත්තේ එකක් සෝමනස්ස තහසත් මේ දිත්‍තිගත සම්පේත අසංකාරික හිතක් පහළ වෙනවා කියන්නේ ඒ පහළ වෙනකොටම තමන් අඳුරාගත්තු මේ මත ආවේ සෝමනස්සාගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික සිතක්. මේක මේ ක්ලේශ ධර්මයක්. මේකෙන් මට සිද්ධ වෙන්නේ හානියක්. මේක මට අවශ්‍ය නැහැ නැවත මෙනෙහි කරන්න. අතීතයේ සිද්ධ වුණා ඒක මගේ අවිද්‍යාව නිසා සිද්ධ වෙච්ච එක. ඒක මට දැන් අවශ්‍ය නැහැ. එතකොට එනවා එතන වැඩ කරනවා සෝමනස්සාගත ඥාන සම්පයුක්ත සසංකාරික හිතක් තමයි ගොඩනගා ගන්නව වෙනවා. තමන්ගේ ඒ පහළ වෙන ක්ලේශ ධර්මයේ පිළිමනෝ නිර්භයව දැකලා ලෝභයක් ලෝභයක් හැටියට දැකලා දකිනවා. ඒ දැකීමම මේ විනය ලෝකයේ කියලා කියන්නේ කොහොමද ඒක කියන්නේ මෙන්න මෙහෙම කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස විනේය කියලා එතන වචන භාවිතා කරන දුරු කරනවා. විනේය කියන්නේ දුරු කරනවා. අභිජ්ජා දෝමනස දෙකට වැටෙන්නේ නැතුව දුරු කරනවා. මේ දෙක දිහා මේ විදිහටම බලනවා. මොකද දුරු වෙනවා. ඒ දුරු වෙනකොට පින්වත්නේ අර හැදෙන්නේ ඥාන සම්පයුක්ත හිතවලට බවට පත් වෙනවා. අපි එහෙම හිතන්නේම ඥානය තියෙන නිසානේ. මේක වැරද්දක් කියලා හිතන්නේම ඥානය තියෙන නිසා ඥාන සම්පයුක්ත හිත බවට පත් වෙනවා. පින්වත්නේ මනෝ චිත්ත වීති පහළ වෙනවා. මේ විදිහ කුසල පැති. බොහෝ දේ සාන්නාසේ ඉරන්තනයි. හොඳයි සාදු සාදු සාදු. හොඳයි කලින් තුනේ අපි අදවසේ සාකච්ඡා නිමා කරමු. අදවසේදී අපිට අවස්ථාව ලැබුණේ වාගේ දවුනේ පූජ්‍යපාද කාර්යක මහින්ද සාද ගෞරවනීය සාන්නාසේ සම්බන්ධ කරගෙන උතුම් ධර්ම දේශනාවකට සම්බන්ධ වෙයි. අද දවසේදී අපි සාකච්ඡාවට ගත්තේ සීවතික සූත්‍රයේ ඉතින් ඒ සීවතික සූත්‍රයේ ගෞරවනීය සාරණ දේශනා කිරීම තුළින් සූත්‍ර දේශනාව පැහැදිලි කළා පමණක් නෙවෙයි අපේ ජීවිතයේ සම්බන්ධ කරගත හැකි බොහෝ ධර්ම කාරණාවන් ඉස්මතු කළ දුන්නා. ඉතින් අද දවසේදී මේ පරිසරත් එකතු වුණා වූ සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන් වෙනුවෙන් මම ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර කරමින්, ඒ වගේම අපි මේ එක්සස් එකට ගත්ත වූ සියලුම කුසල අනුමෝදනා ප්‍රතිඥා ස්වාමීන් වහන්සේ ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයටම පූර්ණ වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ කුසල හේතුවක් වේවා කියලා. එමනම් මම අද දවසේ දිවස්තරන් නිවාසිකින් සඳහා ඉතාම ගෞරවයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර කරනවා. අපි අද දවස් සාකච්ඡාව නිමා කරමු. තෙරුවන් සරණයි. නිමා කරන්න ඕන නේද මහත්තයා? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට වෙනවා මෙතන නිමා කරන්න. ඔව්. මම මේ පින්වතුන් හැමදෙනාටම සිහිපත් කරනවා. ධර්මය අහනකොට එක ධර්ම කාරණයක් හෝ තමන්ගේ ජීවිතේට ප්‍රායෝගික වශයෙන් සම්බන්ධ කරගන්න මහත් වෙන ඩිංග මේක පටන් ගත්තොත් මේ පින්වතුන්ට මේ ක්‍රමයෙන් තමා දෙස බලන කෙනෙක් බවට පත් වෙනවා. හරියට නිරන්තරයෙන් අපි ටෝච් එක එළියට පිටකාලලානේ හුරු පුරුදු ඒ අල්ලලා, නමුත් තමන්ට අල්ලගෙන නැහැ. හැමදාම අපි මේ ඉන්ද්‍රියන්ගෙන් ලෝකයේ දෙස බලන්න තමයි හැමදාම පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මේ පින්වතුන් ඉන්ද්‍රියන් තුළින් තමන් තුළට ඇතුළු වෙලා තමන්ට වෙන විපත මලකඩ කෑම තමන්ගේ හිත කිලිටි වෙන්නේ කොහොමද කියන එක අධ්‍යයනයක් කරන්න පුරුදු පුහුණු වෙන්න ඕනේ. මේ සෑම ධර්ම කාරණයක් තුළින්ම උත්සාහ කළ යුත්තේ ඒ විදිහට. ඉතින් මේ හැම එකක්ම ඉගෙන ගන්න බෑ. නමුත් මෙහෙම යනකොට එකක් හෝ අහු වෙනවා. බුදුහාමුදුරුවෝ හැම තිස්සෙම ධර්ම කාරණා දේශනා කළේ ඒ අයට ගැළපෙන ඒ තැනට ඒ විදිහටයි දේශනා කළේ. හැමෝටම එකම දේශනා කළේ නැහැ. ඒ නිසා මේ පින්වතුන්ට අහු වෙනවා මෙහෙම වැඩ පිළිවෙලක් යනකොට ටිකෙන් ටික සමන්ත මේ සතිය පිළිගන්න පටන් ගන්නවා, වීර්ය කරන්න පටන් ගන්නවා. ඉතින් ওই දෙක හොඳට එනකොට ප්‍රඥාව වැඩ කරන්න පටන් ගන්නවා. අනිත් දෙකත් ඊට පස්සේ වැඩ කරනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව හා සමාධිය කියන ওই ටික වැඩි කරන්න ටික වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ පින්වතුන්ට මේ ධර්ම දේශනාවල අනුභවයේ ඒ වගේම අක්ෂවත් දීලා රැස් කර ගන්නා වූ පුණ්‍ය ශක්තිය බලයෙන් තුනුරුවන්ගේ බලයෙන්ුත් සම්මා දිට්ඨියම දිනු කර ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලෞකික වශයෙන් බලාපොරොත්තු වෙන සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගන්නත් මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උතුම් නිර්වාණ සම්පත්තිය හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම පිටවත් සරණයි දීර්ඝාස ලැබේවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සා